දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සද්දකම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි සදේවත් පින්වත්නි අපි පසුගිය දවස්වල ඉගෙන ගත්තේ පටිච්චසමුප්පාදයේ හට ගැනීම ගැන පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපි මේ ඉපදීපද යන සංසාරේ මේ ඉපදීපද යන්න හේතු භූත වෙච්ච කාරණා ඒ කියන්නේ ඒකාත්මික මිනිසෙක් ඊළඟ ආත්මේ පිරේත ලෝකේ ඊළඟ ආත්මේ තිරිසන් අපායේ ඊළඟ ආත්මේ නිරේ මෙහෙම යන අතරේ කලාතුරකින් තමයි අපට මේ මනුස්ස ආත්මයක් ලැබෙන්නේ. මේ මිනිස් ආත්මයක් ලැබුණත් අපි අපේ හිතේ තියෙන කෙලෙස් වලට අනුව වැඩ කරනවා මිසක් කිසි අවබෝධයකින් වැඩ කිරීමක් නැහැ. ඊට පස්සේ අපි ගෙවල් දොරල් වලට බැඳිලා එක්කෝ ප්‍රශ්න වලට බැඳිලා මොනවා හරි රාගයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහයෙන් හරි ඇති වෙච්ච ප්‍රශ්න වලට බැඳිලා මේක නිදහස් වෙන්නේ නැතුව ඒකටම ගොදුරු වෙලා මැරිලා යනවා. ඉතින් මෙහෙම යන ගමනේ අපට මේ විදියටයි ප්‍රශ්නේ හැදෙන්නේ මේ විදියටයි මේ ප්‍රශ්නේ ලිහින්නේ කියලා ප්‍රශ්නේ හඳුනගත්තු කෙනෙකුට මිසක් ප්‍රශ්නේ හඳුනගත්තු නැති කෙනෙක්ට විසඳන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට ප්‍රශ්නේ අඳුනගෙන බෝධි මූලයේදී ඒ ප්‍රශ්නේ විසඳගත්තා. ඒ විසඳගත්තු නිසා උන්වහන්සේට පුළුවන් වුණා තම ශ්‍රාවකයන්ට ඒ මේ ජීවිත ගැටලුව හටගන්නේ මෙහිමයි කියලා විස්තර කරලා දෙන්න. විසඳෙන්නේ මෙහිමයි කියලා විස්තර කරලා දෙන්න. ඉතින් ඒ කාලේ ඒ ධර්මය අහපු අය ඒක හටගන්න හැටි ඒක නැති වෙන හැටි විස්තර කරද්දී අවබෝධ වුණ නැත්නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ යරුණකොට මාර්ගඵලලාභින් කවුරුවත්ම බිහි වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ දේශනා කරපු එක කිසි කෙනෙකුට වැටහිලා නැත්නම් සංඝ කියලා පිරිසක් ඇති වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කරපු දේ අවබෝධ වෙච්ච නිසා පිරිසක් සෝවාන් වුණා. තව පිරිසක් සකදාගාමි වුණා. සකදාගාම වලින් නොනැවති තව පිරිසක් අනාගාමි වුණා. අනාගාමි භවෙන් නොනැවති තව පිරිසක් රහත් ඵලයට පත් වුණා. ඒ කියන්නේ නං උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අන් අයට අවබෝධ වෙලා. ඉතින් මේක කතාවකින්ම අවසන් වෙච්ච එකක් නෙවෙයි. මේක මේ ලෝකේ යම් යම් ප්‍රඥාවන්ත අයට අවබෝධ වෙච්ච තේරුණු වැටහුණු දෙයක්. ඉතින් උන්වහන්සේ අපිට දේශනා කළා සියලු බුදුවරුන්ගේ අවබෝධය සමානයි කියලා. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ උන්වහන්සේ මේ වදාරණ සූත්‍රය. දැන් අපි මේ පරිසම්පාද ඉගෙන ගත්තේ විපස්සී කියන සූත්‍රය ආශ්‍රයෙන්. ඒක විපස්සී බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟ සූත්‍රය තියෙන්නේ සිඛී බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ වෙස්සබූ බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කකුසඳ බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කෝණාගමන බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කාශ්‍යප ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ඉස්සෙල්ලා පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙනවා ගෞතම සූත්‍රය කියලා. ඒකේ තියෙනවා මහණෙනි මේ මමත් බුදු වෙන්න කලින් බෝසත්වයේ සිටිද්දී මේ විදිහටයි මෙනෙහි කළේ කියලා පරිසම්පාදී විස්තර මෙනෙහි කරපු හැටි. එතකොට ඒ සියලුම බෝසත්වරු පරිසම්පාදී මෙනෙහි කරපු ආකාරය සමානයි. පරිසම්පාදී නිරෝධී මෙනෙහි කරපු ආකාරයත් සමානයි. ඒකයි බුදුරජාණන් වහන්සේලගේ අවබෝධය සමානයි කියන්නේ. එතකොට අනාගතයේ බුදු වෙනවා නම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ එහෙනම් උන්වහන්සේත් බෝධි මූලයේදී පරිසම්පාදේ මෙනෙහි කළ යුත්තේ මේ විදියටයි. එතකොට ශ්‍රාවක පිරිස් ඒක අහලා ශ්‍රාවක පිරිස් මේ විදියට මෙනෙහි කරන්න මහස ගන්නවා. එතකොට ශ්‍රාවකයන්ටත් ඒක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ අපි විස්තර කළා පටිසම්පාදේ හටගත්තු හැටි. පටිසම්පාදේ හටගත්තු හැටි. එතකොට මේ පටිසම්පාදේ හටගත්තු හැටි උන්වහන්සේ බලන්න කිව්වේ කොතන ඉඳලාද? ඔබ මතක හැටියට ජරා මරණ වලින්. මොකද අපිට තියෙන සංවේදී ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණ. එතකොට ජරා මරණ දෙක හටගත්තේ ඇයි කියලා විමසන එක්කෙනාට උත්තරේ හම්බ වෙනවා. මේ පරිසම්පාද ඉගෙන ගත්ත කෙනාට ජරා මරණ හටගත්තේ මක් නිසාද? ඉපදීම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් ඉපදීම තෝරලා දීලා තියෙනවනේ එක එක විදිහට. ඉපදීම විස්තර කරලා දීලා තියෙනවා. මරණය විස්තර කරලා දීලා තියෙනවා. ජරා මරණ. ඉතින් අර සාමාන්‍යයෙන් ඔය උන්වහන්සේ මේ විස්තර කරලා දෙන්න පාදක කරගත්තේ සංස්කාරයන්ගේ ස්වභාවය. අපි එක කියා දුන්න සංස්කාරවලදී මොකක්ද? සංස්කාරයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. පඤ්ඤායති හට ගැනීම පැහැදිලිව පේනවා. ඊළඟට වයෝ පඤ්ඤායති නැසී යාම පේනවා. ඨිතස්ස ආඤ්ඤතත්තම් පඤ්ඤායති පවතින දේ තුල වෙනස් වෙවි යනවා පේනවා. ඒ කියන්නේ විනාශ වෙවි තමයි පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මේ දුනාසි මරණියත් විස්තර කරලා තිනවා පැහැදිලිව. ඉපදීම කියන්නේ මේක, ජරාව කියන්නේ මේක කියලා විස්තර කරලා දීලා තිනවා. දැන් පස්සේ කාලේ සමහරු කියන ක්ෂණයක් පාසා උපදිනවා. ක්ෂණයක් පාසා මැරෙනවා. එහෙම ඒවා බුද්ධ දේශනාවේ නැහැ. එතකොට ඉතින් ඒකේ උන්වහන්සේ පෙන්වා දුන්නා මේ ඉපදීම. ඊට පස්සේ ඔන්න ඒ බෝසතාණන් වහන්සේලාට ප්‍රශ්නයක් හටගත්තා. මොකක්ද ඒ? ඉපදින්නේ ඇයි කියලා. ඉපදින්නේ ඇයි? එතකොට ඒකට අපිට කිසි කෙනෙකුට හොයාගන්න බැරි උත්තරේ හම්බ වුණා. මොකක්ද ඒ? භවය නිසා උපදිනවා කියලා. භවය නිසා උපදිනවා කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකක්ද ඒ? භවය හටගන්නේ ඇයි? එතකොට ඒකට උත්තරි ලැබුණා, උපාදාන නිසා භවය හටගන්නවා. ඊළඟට ප්‍රශ්නය ඇති වුණා, මොකක්ද? උපාදානය ඇතිවන්නේ ඇයි? එතකොට උත්තරේ ලැබුණා, තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. ඊළඟට ඇති වුණා ප්‍රශ්නේ මොකද්ද? ඇයි මේ තණ්හාව ඇති වෙන්නේ? ඇයි මේ තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව කියන වචනේ මම තේරුවා, ඔබට මතකද ඒක? මොකද තණ්හාව කියන්නේ? ආන්න හරි. ආස්වාදය ඇති වෙනදී අරමුණු වලට සිත ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන අරමුණු වලට සිත ඇදිලා යනවා. එතකොට ආස්වාදය ඇති වෙන්නේ ඇහැට පේන රූපෙන් නම්, එතකොට සිත රූපේට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ ශබ්දයට නම්, සිත ශබ්දයට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ සුවඳකට නම්, සිත සුවඳට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ රසයකට නම්, සිත රසයට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ ස්පර්ශයට නම්, සිත ස්පර්ශයට ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන්නේ හිතින් හිතන අරමුණු වලට නම්, සිත ඒ අරමුණු වලට ඇදිලා යනවා. මේක තමයි තණ්හාව. එතකොට මේ තණ්හාව ඇති වුණාම තමයි ඒකට අහුවෙන්නේ, ග්‍රහණය වෙන්නේ, උපාදාන වෙන්නේ. දැන් ඒතර උපාදාන ඇති වෙන්න හේතු වෙන්නේ තණ්හාව. එතකොට බෝසතාණන් වහන්සේලාට ප්‍රශ්නේ හටගත්තා, තණ්හාව ඇති වෙන්නේ මක් නිසාද? එතකොට ඇති වුණා, උත්තරේ ලැබුණා, විඳින්න නිසා, විඳීමක් නිසා. ඇයි අපි හැම අරමුණක්ම ස්පර්ශ වෙනකොට විඳිනයක් හටගන්නවා, විඳීමක් හටගන්නවා. එතකොට ආස්වාදය කියන එක ඇති වෙන්නේ මොකක් ඔස්සේද එහෙනම්? විඳීම ඔස්සේ ඇති වෙන්නේ. එතකොට ඔන්න ඒක අපි එහෙම මේ ධර්මයෙන් ඉගෙන ගත්තා, විඳීම නිසා මේ ආස්වාදනීය නිසයි මේක වෙන්නේ. ස්පර්ශ කිව්වේ මොකද්ද? කරුණු තුනක් එකතු වීම. මොනවද ඒ කරුණු තුන? ඇසේ ස්පර්ශය කිව්වේ ඇසයි, රූපයයි විඥානයයි එකතු වුණාම ඒක තමයි ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණාම ඒක තමයි කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානයේ එකතු වුණාම ඒක තමයි නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වුණාම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයේ එකතු වුණාම ඒක තමයි කයේ ස්පර්ශය. ඊළඟට මනසයි අරමුණුයි විඥානය එකතු වුණාම ඒක තමයි මනසේ ස්පර්ශය. දැන් ඕක අපට විවි තියෙන්නේ. එතකොට මේ ස්පර්ශය ඇති කය මනස. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා, මහණෙනි යම් තැනක ඇසක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි, යම් තැනක කනක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි, නාසයක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි, දිවක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. ශාරීරික ඉපදීමක් ඇද්ද? ඒ දුකේ ඉපදීමයි. මනසක නැත්නම් සිතක ඉපදීමක් ඇද්ද? යම් තැනක ඒ දුකේ ඉපදීමයි. ඉතින් එහෙනම් කොහේ උපන්නත් මේ ආයතන හය ඒ කුමක ඉපදීමක්ද? දුකේ ඉපදීමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට දැන් අපි කවුරු හරි මැරුණාම අපි පතනවා නම් ආයෙ මේ අපි අතර ඉපදීවා කියලා. ඒ අපි පතන්නේ මොකද්ද? දුක පතන්නේ. දුකමයි පතන්නේ. එතකොට ඒ ආයතන හය හටගන්නේ මක් නිසාද කියන ප්‍රශ්නය ඇති වුණා. බෝසතාණන් වහන්සේලාගේ ප්‍රඥාව මෝරණ සිටේ. එතකොට ඇතිවෙච්ච උත්තරේ මොකද්ද? නාම රූප නිසා ආයතනය ඇති වෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? නාම රූප ඇතිවන්නේ මක් නිසාද? එතකොට විඥාණය නිසා නාම රූප ඇති වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? විඥාණය හටගන්නේ මක් නිසාද? එතකොට ඒකට උත්තරේ ලැබුණා. මොකද්ද? සංස්කාර නිසා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? සංස්කාර හටගන්නේ මක් නිසාද? එතකොට උත්තරේ මොකද්ද? අවිද්‍යාව නිසා. ඔන්න ප්‍රහේලිකාව විසඳුණා. ප්‍රහේලිකාව විසඳුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගනි. සංස්කාර නිසා විඥාණය හටගනි. විඥාණය නිසා නාම රූප හටගනි. නාම රූප නිසා සලායතන හටගනි. සලායතන නිසා ස්පර්ශය හටගනි. ස්පර්ශය නිසා විඳීම හටගනි. විඳීම නිසා තණ්හාව හටගනි. තණ්හාව නිසා උපාදාන හටගනි. උපාදාන නිසා භවය හටගනි. භවය නිසා ඉපදෙයි. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නා සුසුම් හෙලීම් සියල්ල හටගනි. එතකොට මේ බෝසතාණන් වහන්සේට ඇති වුණ හැඟීමක් මොකද්ද? සමුදයෝ සමුදයෝ තිබික්කවේ විපස්සෙස්ස බෝධිසත්තස්ස. මහණෙනි, මේක තමයි දුක හට ගැනීම. මේක තමයි දුක හට ගැනීම කියලා විපස්සි බෝසතාණන් වහන්සේට පෙර නොඇසුවිරු ධර්මයන්නි චක්කුං උදපාදී දහම්මස පහළ වුණා. ඥානං උදපාදී ඥානේ පහළ වුණා. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදී විද්‍යාව පහළ වුණා. ආලෝකෝ උදපාදී ආලෝකේ පහළ වුණා. එතකොට ඔන්න පටිච්චසමුප්පාදේ හට ගන්න හැටි සම්පූර්ණයෙන්ම උන්වහන්සේලාට අවබෝධ වුණා. මහ බෝසතාණන් වහන්සේලාට බෝධි මුලදී අවබෝධ වෙනවා පටිච්චසමුප්පාදේ හට ගන්නා ආකාරය. පරිසම්පාදේ හට ගන්නා ආකාරය අවබෝධ වෙලා එතනින් නවතින්නේ නැහැ. තවත් එකක් තියෙනවා. මොකක්ද? පරිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වෙනවා. එතකොට තමයි ඒ සම්පූර්ණම පරිසම්පාදේ පිළිබඳ අවබෝධය. දැන් ධම්මස පහළ වුණා පරිසම්පාදේ හට ගන්නා ආකාරය ගැන. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ මෙහෙම හිතුණා. මොකද්ද? ජරා මරණ කිම්මුනුකෝ අසති ජරා මරණ නොහෝති. ජරා මරණ නැතිවන්නේ කුමක් නැති වුණාමද කියන ප්‍රශ්නාව ඊට පස්සේ. කලින් අය ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණේ හටගන්නේ කුමක් තිබ්බොත්ද? ජරා මරණේ හටගන්නේ කුමක් තිබ්බොත්ද? ඊට පස්සේ හටගත්ත ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණ නැතිවන්නේ කුමක් නැත්තන්ද? අන්න බලන්න කල්පනා කරන්න ඕන විදිය. නොනැත්තම් කල්පනා කරන විදිය. කුමක් නැත්තන්ද? ජරා මරණ නැතිවන්නේ කුමක් නැත්තන්ද කියලා. එතකොට ඒ උන්වහන්සේට ඇති වුණා. ඊට පස්සේ ඇති වුණ පස්සේ කුමක් නිරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වන්නේ? කුමක් නිරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වන්නේ? එතකොට ඊපස්සේ බෝසතාණන් වහන්සේට නුවණින් මෙනෙහි කරද්දී යෝනිසව මනසිකාරා පඤ්ඤාය අභිසමයෝ නෝ, එතකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. මොකද්ද? ජාතියකෝ වාසති ඉපදීම නැත්තං ජරා මරණ නැත්තේය. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. එහෙනම් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න යම් කැමැත්තක් ඇද්ද, යම් බලාපොරොත්තුවක් ඇද්ද? මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ සම්පූර්ණයෙන්ම කවද්ද? ජරා ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. එතකොට ඉපස්සි බෝසතාණන් වහන්සේට ඔන්න උත්තරේ හම්බ වුණා. මොකද්ද? ඉපදීම නැත්තං ජරා මරණ නැත්තේය. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වේ. ඊළඟට ඉපස්සි බෝසතාණන් වහන්සේ කල්පනා කළා, ඉපදීම නැති වෙන්නේ කුමක් නැති වුණොත්ද? කුමක් නැත්තං ඉපදීම නැද්ද? කුමක් නිරුද්ධ වීමෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ? එතකොට උත්තරේ හම්බ වුණා. මොකද්ද? භවයක් නැත්තං ඉපදීමක් නැත්තේය. භවය නැත්තං ඉපදීම නැහැ. එහෙනම් ඉපදීම තියෙන කුමක් තිබ්බොත්ද? භවය තිබ්බොත් ඉපදීම තියෙනවා. එහෙනම් චුතිචිත නිසා උපදිනවා නෙමෙයි, භවය තිබ්බොත් උපදිනවා. භවය නැත්තං ඉපදීම නැහැ. භව නිරෝධා ජාති නිරෝධෝ, භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඊළඟ පස්සේ හටගත්තා. මොකද්ද? ඔව්, භවය නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට මොකද්ද ලැබුණ උත්තරේ? උපාදාන නැතිවීමෙන් භවය නැති වෙයි. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? උපාදාන නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට මොකද්ද ලැබිච්ච උත්තරේ? තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. සාමාන්‍ය ජීවිතෙත් අපි එහෙම තියෙනවනේ. අපි ගමමු, අන්න අපිට ඉඩමක් තියෙනවා. මේ ඉඩම හරි අපි ආසාවෙන් වවනවා. අපි මල් වවනවා කියමු. ඉතින් මල් වවලා ඔය ලස්සනට මල් වර්ග හිටෝලා, ඊළඟට පළතුරු ගස් වවලා ලස්සනට තියෙනවනේ. පහුදා උදේ බලද්දී අපි ආස කරමු මල් පැලි හොරු ගුල්ලන් ගිහිල්ලා. එතකොට අපිට මොකද්ද හිතේ ඇති වෙන්නේ? සතුටක්ද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? කවුද දන්නේ මේක ගෙනිච්චේ? ඈ, මොකද දන්නේ මේක ගෙනිච්චේ? මුන්ට වවා ගන්න බැරිද? ඇයි මේ අපි වවපික අරන් යන්නේ කියලා බැන බැන ඉන්නේ නැද්ද? මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපි මේ ඉඩම විකුණනවා. විකුණලා අපි ඒ ඉස්සරහන් යනකොට ඒ අලුතින් ඉඩම ගත්ත අයිතිකාරයෝ අපි ආදරෙන් වවපු ගස් ඔක්කොම උදුරනවා අපිට පේනවා. එතකොටත් ශෝක කරනවද? නෑනේ. එතකොටත් ද්වේෂය එනවද? නෑනේ. ඒ කොහොමද? ඒ ඉඩම කෙරෙහි අපිට යම් ආසාවක් තිබ්බද, ඒ ආසාව අපි අතහැරලා, ඒ ආසාව අතහැරලා ඊට පස්සේ ඉඩමේ ඒගොල්ලෝ වෙනම මට්ටම් කරනවා. මට්ටම් කරලා අලුතෙන් එයා හදනවා එක. එතන අපිට ගාණක් නෑ. එහෙනම් අර බැඳීම තියෙනකන් තමයි අපි ඒ ගැන සෝක කර කර හිටියේ. එතකොට එහෙනම් උපාදාන මේ තණ්හාව තිබ්බොත් තමයි උපාදාන තියෙන්නේ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ හටගත්ත මොකද්ද? තණ්හාව නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? මොකක්ද ඒකට අපුත්තරේ? ඔව් විඳීම නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. ඊට පස්සේ ආපු මේ පස්සේ මොකද්ද? විඳීම නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? එතකොට ඒකේ උත්තරේ මොකද්ද? ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙයි. ඒකේ උත්තරේ මෙහෙමයි තියෙන්නේ, මතක තියාගන්න. ඒක උත්තරේ දෙවිදියකට කියනවා. ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙයි. ඊළඟට ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙයි. අර එකක් එකක් ගන්න මේ ක්‍රමයටම කියන්න ඕනේ අපි. ඒක තමයි බුදුරජාන් වහන්සේ අපිට ධර්මයේ උගන්වපු ක්‍රමය. දැන් පටිසම්පාද ගැන කියද්දි තියෙන්නේ කොහොමද කිය? ඒක තියෙන්නේ අපි ගත්තොත් එහෙම විඳීම ඇතිවීමෙන් තෘෂ්ණාව ඇතිවේ. එතකොට විඳීම ඇතිවීමෙන් තෘෂ්ණාව ඇති. ඒක ගණන්නේ කොහොමද? ඔව් සලායතන ප්‍රත්‍යෙන් සලායතන ඇතිකල්ලි විඳීම වෙයි. විඳීම ඇතිකල්ලි තණ්හා වෙයි. එතකොට සලායතන ඇතිකල්ලි විඳීම වෙයි. සලායතන ඇතිකල්ලි විඳීම වෙනවනම් සලායතන නිසා විඳීම වෙයි. ඒ වගේ සලායතන නැතිකල්ලි විඳීම නැත්තම් ඒ කියන්නේ සලායතන නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. තේරුණානේ කීපේ. එතකොට අහනවා මේ ඊට පස්සේ ප්‍රශ්නේ ඇති වෙනවා මොකද්ද? සලායතන නැතිවීමෙන් විඳීම නිරුද්ධ වෙන්නේ. එතකොට සලායතන නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? එතකොට ඒකට අපේ උත්තරේ මොකද්ද? නාම රූප නැතිවීමෙන් සලායතන නැති වෙයි. නාම රූප නැතිවීමෙන් සලායතන නැති වෙනවා නම් ඒ කියන්නේ නාම රූප නිරුද්ධ වෙනකොට සලායතන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟ එක කියන්නේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? නාම රූප නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට උත්තරේ මොකද්ද? විඥානේ නැතිවීමෙන් නාම රූපේ නැති වෙයි. ඒ කියන්නේ විඥානේ නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධ වෙනවා කියන එක. ඊළඟට විඥානේ නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට ආපු උත්තරේ මොකද්ද? සංස්කාර නැතිවීමෙන් විඥානේ නැති වෙයි. ඒ කියන්නේ සංස්කාර නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙනවා. ඊළඟට සංස්කාර නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වෙයි. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනකොට සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතකොට විපස්සී බෝසතාණන් වහන්සේ කල්පනා කළා මෙසේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. ඊළඟට සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වේ. ඊළඟට විඥාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. ඊළඟට නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වේ. ඊළඟට සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ඊළඟට ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වේ. ඊළඟට විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. ඊළඟට තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. ඊළඟට උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙළුම් සියල්ලම නිරුද්ධ වේ. මෙසේ සියලු දුක්ඛ ස්කන්ධේ නිරෝධේ ඇති වේ. සියලු දුක් නිරුද්ධ වෙලා යයි. එතකොට මේ බෝසතාණන් වහන්සේ මේ විදිහට මේ දුක නිරුද්ධ වීම ගැන අවබෝධ වුණාම නිරෝධෝ නිරෝධෝ මේ විදිහටයි දුක නිරුද්ධ වෙන්නේ, මෙහිමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා උන්වහන්සේට පෙර නොඇසු විරු ධර්මයන්හි දහම්මෙස පහළ වුණා, ඥානේ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා. එතකොට ඒ විදිහට එතකොට පටිසම්පාදේ හට ගැනීමත් අවබෝධ වෙනවා. පටිසම්පාදේ නිරුද්ධ වීමත් අවබෝධ වෙනවා. එතකොට ශ්‍රාවක වූ අපි එහෙනම් අපි ඉගෙන ගන්නේ පටිසම්පාදේ කියලා මොකද්ද? ඉගෙනගත යුත්තේ පටිසම්පාදේ හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත්. පරිසම්පාදේ හට ගන්න ආකාරයත් පරිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරයත් දෙකම දැනගත්තොත් තමයි එයා පරිසම්පාදේ ඉගෙන ගත්තා කියලා කියන්නේ. නැත්තම් සමහරු පැටලි පැටලි ඉන්නවා, සංස්කාර කියන්නේ අරවද, සංස්කාර කියන්නේ මෙව්වද, විඥාන කියන්නේ අරකද, විඥාන කියන්නේ මේකද කිය කී මහ පුහු පස්සමල පැටලි පැටලි ඉන්නවා. අර්ථය ගන්න නැතුව ආර්ථය ගන්න නැතුව පැටලි පැටලි ඉන්න එක කෙනෙකුට නිකන් කට ගැස්මක් වගේ තියෙයි. නමුත් කිසි දවසක ඒක අවබෝධයක් කරා යන්නේ නැහැ. මේක හරියට තේරුම් ගත්තොත් මේකේ පසුබිම තමයි කුසල් නඳුන ගැනීමත් අකුසල් නඳුන ගැනීමත්. එතකොට පටිසම්පාදේ හරි විදිහට තේරුනොත් එයා සත්පුරුෂෙක් වෙන්නේ එතනින්. නැත්තම් පටිසම්පාදේ අපි කිව්වම අපි කටපාඩමින් දන්නවා කියලා. කටපාඩමින් දන්නවා. නමුත් අපි ඒක ඔහෙ ඒක එක එක විදිහට අපි තෝර තෝර ඉන්නවා. නමුත් වැටහුන්නේ නැත්තම් මොකද්ද වැටහිලා නැත්තේ? කුසලයත් අකුසලයත්. පටිසම්පාදේ හරි විදිහට තේරුනොත් යා තේරුම් ගන්නේ මොකද්ද? කුසලයත් තේරුම් ගන්නවා. ඇයි හේතුව? එමි මෙයා තේරුම් ගන්නවනේ මේක හේතු නිසා හැදි හැදි යන එකක් නම්, හේතු නිසා හැදි හැදි යන එකක් නම් අපි අකුසලයක් කළොත් ඒ අකුසලයට අනුවනේ මේක හැදි හැදි යන්නේ. එහෙනම් අකුසල් කිරීම භයානක එකක් කියලා තේරෙන්න ඕනේනේ. ඒක තමයි පරිසම්පාදේ තේරුණා කියන්නේ. එතකොට කුසලයක් කරා නම් අපි කුසලයේ තමයි පරිසම්පාදයේ තුල හැදි හැදි යන්නේ. ඒ පිනට නැඹුරු වෙච්ච සංඥානේ සකස් වෙවි යන පිනට නැඹුරු වෙලා. මොකද මේ අපි ඉස්සරහට මේව ඉගෙන ගන්නවා තව. එතකොට මේ ඒ බෝසතාණන් වහන්සේට අදහස ඇති වුණා. එතකොට මේ පරිසම්පාදයේ ගැන බුදුරජාණන් වහන්සේ නිතර නිතර ශ්‍රාවකයන්ට දේශනා කළා. නිතර නිතර ශ්‍රාවකයන්ට දේශනා කළා මහණෙනි මේ පරිසම්පාද ඉගෙන ගන්න ඕනේ කියලා. ඇයි පරිසම්පාදෙන් තමයි අපි සම්පූර්ණයෙන්ම දෘෂ්ටි බාහිර දෘෂ්ටි වලට යන්නේ නැතුව හේතුඵල ධාම පිරිසුදු වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා මේ මහණෙනි ඔබට පටිච්ච සමුප්පාදය කියා දෙන්නේ මේ. පටිච්ච සමුප්පාදෙන් හටගත්තු දෙයක්. එතකොට පටිච්ච සමුප්පාදයේ කියන්නේ මේ න්‍යාය. මොකද්ද න්‍යාය? මේ ඉපදීම තිබුණොත් ජරා මරණ තියෙනවා. භවයේ තිබුණොත් ඉපදීම තියෙනවා. උපාදාන තිබුණොත් භවයේ තියෙනවා. තෘෂ්ණාව තිබුණොත් උපාදාන තියෙනවා. විඳීම තිබුණොත් තණ්හාව තියෙනවා. ස්පර්ශය තිබුණොත් විඳීම තියෙනවා. ආයතන හය තිබුණොත් ස්පර්ශය තියෙනවා. නාම රූප තිබුණොත් ආයතන හය තියෙනවා. විඥානය තිබුණොත් නාම රූප තිබෙනවා. සංස්කාර තිබුණොත් විඥානය තියෙනවා. අවිද්‍යාව තිබුණොත් සංස්කාර තියෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාදය. ඒක මොකද්ද? පරිසම්පාදය. පටිච්ච සමුප්පාදයෙන් හටගත් උදේ මොනවාද? ජරා මරණ. පරිසම්පාදයෙන් හටගත් උදේ මොනවාද? ඉපදීම. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවාද? භවය. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවාද? උපාදාන. පරිසම්පාදයෙන් හටගත්තු දේ මොනවාද? තණ්හාව පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවද? විඳීම පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවද? ස්පර්ශය පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවද? ආයතන හය පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවද? නාම රූප පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවද? විඥානය පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවද? සංස්කාර පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවද? ආවිද්‍යාව. ඒව පරිසම්පාදෙන් හටගත්තු දේ. පරිසම්පාද එතකොට පරිසම්පාදේ මොකද්ද? එකකට එකක් උදව් වෙන බව. එකට එකක් උපකාරී වෙන බව. ඒක තමයි පරිසම්පාදේ. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මොන කතමෝච බික්කවේ පටිච්ච සමුප්පාදෝ මහණෙනි පටිච්ච සමුප්පාදය යනු කුමක්ද? ජාතිපච්චයා බික්කවේ ජරා මරණං මහණෙනි පටිච්ච සමුප්පාදය යනු කුමක්ද? ජා ඉපදීම නිසා ජරා මරණ හට ගනි. ඒක තමයි පටිච්ච සමුප්පාදය. උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං. තථාගතවරු පහළ වුණත් තථාගතවරු පහළ නොවුණත් තථාගතවරු පහළ වුණත් පහළ වුණේ නැතත් ඨිතාස සා ධාතු මේ ධාතු ස්වභාවයේ මේ ලෝක ස්වභාවයේ තියෙනවා. ධම්මඨිතතා මේක තමයි හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම. ධම්ම නියාමතා හේතුඵල ධර්මයන් වැඩ කරන විදිය. ඉදප්පච්චේතා මේ හේතුවේ මේ ඵලය හටගනී කියන ස්වභාවය. තේරුණාද? එතන මේ හේතුවේ මේ ඵලය හටගනී කියන ස්වභාවය මේ රටාව මේ හේතුඵල ධහමේ තියෙන නීතිය මේ ධර්ම ස්වභාවය බුදුවරේ පහළ වුණත් තියෙනවා. බුදුවරේ පහළ වුණේ නැතත් තියෙනවා. තං තථාගතෝ අභිසම්බුද්ධති අන්නේ ස්වභාවය තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. මේ ලෝක ස්වභාවය අවබෝධ කරනවා. අභිසමේති අභිසම්බුද්ධති අභිසමේති විශේෂයෙන් අවබෝධ කරනවා. පැහැදිලිව අවබෝධ කරනවා. අවබෝධ කරලා ආචික්ඛති කියනවා. දේසේති දේශනා කරනවා. පඤ්ඤපේති පනවනවා. පට්ඨපේති පිහිටවනවා. විවරති විවර කළ දෙනවා. විභජති බෙදලා පෙන්නලා දෙනවා. උත්තානි කරෝති ඉස්මතු කළා පෙන්නනවා. පස්සතාති ජා මේක දකිව් කියලා කියනවා. ඔන්න බුදුවරු කරන එක. බුදුරජාන් වහන්සේ මේ ඉපදීම නිසා ජරා මරණ හටගත්තා කියන පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා. අවබෝධ කරලා උන්වහන්සේලා මේක ශ්‍රාවකයන්ට විස්තර විභාග වශයෙන් බෙද බෙදා පෙන්වා දෙනවා. පෙන්වා දීලා නිකන් පස්සතාතිචාහ මේක මේ විදියට දකිව් කියනවා. බුදුරජාන් වහන්සේලා මේක මේ විදියට දකිව් කියනවා. මොකද්ද? ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. ගිරහව නරක් වෙලා නෙමෙයි. කේතු ලබලා රාහු ලබලා එහෙමනේ දැන් අතර අපේ රටේ ඒ බුද්ධඝංකාරයෝ හිතන්නේ. කවුරු හරි මැරුණාම කියන්නේ මොකද්ද? අපලයක් වෙන්නේ ඇති. ඔව් ගිරහව නරක් වෙලා. අපිට නරක් වෙච්ච ගිරහව සනීප කළා නම් එහෙනම් කවදාවත් මැරෙන්නේ නැහැ නේ. එහෙනම් කියන හැටියට නේ ගිරහයන්ට කිපෙන කිපෙන වෙලාවට පූජාවල් තිබ්බනම් මිනිහසෙක් නේ වෙන්නේ නැහැ එහෙම. එතකොට කිසි දවසක යාට එතකොට බුදු කෙනෙකුගේ ධර්මයෙන් ප්‍රයෝජනක් තියෙද? කිසිම පළක් නැහැ බුදු කෙනෙකුගේ ධර්මයෙන්. බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙන්නේ නුවණැත්තන්ටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ මාගේ ධර්මය ප්‍රඥාවන්තයාටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ තියෙන්නේ දුස් ප්‍රඥාට නොවේ කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරාම ඉපදීම නිසා ජරා මරණ හටගන්නේ කියලා. එතකොට අපට ජරා මරණ හැමතිස්සෙම හැමතැනම පේන දෙයක්ද නැද්ද? පේන දෙයක්. එතකොට ජරා මරණට මුහුණ දෙන්නේ මිනිස්සු විතරක්ද? එහෙනම් සියලු සත්වයෝ මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන අතර අපට පේනවා තිරිසංගත සත්වයෝ හරි වේගෙන් මිනිසුන්ටත් වඩා වේගෙන් ජරා මරණ වලට පත් වෙන ආකාරය. එතකොට තිරිසන් සතෙක් ජරා මරණ වලට පත් වුණත්, මිනිස්සෙක් ජරා මරණ වලට පත් වුණත්, ඒ සෑම අවස්ථාවකම යාට උරුම වෙන්නේ මක් නිසාද? ඉපදීම නිසා. ඒ මොකද හේතු? ටිතාසා ධාතු. ඒ ධාතු ස්වභාවය තියෙනවා. බුදුවරේ පහළ වුණත් නැතත් තියෙනවා. නමුත් බුදුවරේ පහළ වෙලා කියනකම්ම අනිත් එක්කිනාගේ හිතට යන්නේ ඉපදීම නිසා මැරෙනවා කියලා. අපේ හිතෙත් තිබුණේ නෑ නේද? ඇත්තම කියනවනම් නෑ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියකේ හිටියට ගිරව් වගේ ඉපදීම නිසා මැරෙනවා කියන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මතාවය අපිට තේරිලා තිබුණේ නෑ. දැන් කොහේ මැරුණත් මොන වයසෙන් මැරුණත් මැරින්නේ ඉපදීච්ච නිසානේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ දකියෝ කියනවා. මොකද දකියෝ කියන්නේ? ඉපදීම නිසා ජරා මරණ හටගනී කියන එක දකියෝ කියනවා. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ කොයි විදිහට ජරා මරණ දිහා. ඉපදීම නිසා ජරා මරණ හටගනී කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා භවපත්‍ය භික්කවේ ජාති. මහණෙනි, මේ ඉපදීම යනු භවය නිසා හටගත් දෙයකි. එතකොට ඉපදෙන්නේ භවය නිසා. දැන් අපිට මේ ඉපදෙන සත්‍යය පේන්නේ නැද්ද? බිත්තරාසෙන් උපදිනවා පේනවා. මේ කුණු කාණුවල උපදිනවා පේනවා. වාතුරේ උපදිනවා පේනවා. වැසිකිලි වලේ උපදිනවා පේනවා. මෞකසී උපදිනවා පේනවා. එතකොට අපිට මතක් වෙනවද මේ භවය නිසා නොවැ මේ උපදින්නේ කියලා? නෑනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, ඉපදීම නිසා භවය නිසා උපදී උපාදාව තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් භවය නිසා තමයි උපදින්නේ. ඒක ඒ ධාතු ස්වභාවය ටිතාස සා ධාතු. ඒ ධාතු ස්වභාවය, ඒ ලෝක ස්වභාවය තියෙනවා. ධම්මඨිතිතා, ඒක තමයි ධර්ම ස්වභාවය, ධර්මයේ පැවැත්ම. ධම්ම නියාමතා, ඒක තමයි හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ වැඩ කරන නියාමය. ඒ කියන්නේ ඒක තමයි ඒක තියෙන නීතිය. ඒකට අදාළ නීතිය ඒක. දැන් අපි ගත්තොත් මේ ඉරේ නීතිය මොකද්ද? ඉරේ නීතිය තමයි නැගෙනහිරින් හිරු නැගීම. ඊළඟට බටහිරින් බැසීම. ඒක තමයි ඉරේ තියෙන නීතිය. එතකොට හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ඉර ඒ නීතිර නේද? ඉර නැගීම බැසීම. ඒ වගේ යමෙක් උපදිනවා නම් ඉපදීමේ නීතිය මොකද්ද? භවයයි. භවය නිසා තමයි උපදින්නේ. අපිට මේක දැන් නොවැටහෙන්න පුළුවනි. නමුත් මේක තමයි වෙන ක්‍රමේ. භවය නිසා තමයි උපදින්නේ. ඉතින් මේ එකක් එකක් ගානේ අපි තෝරලා දුන්න කලින් නේ භවය කියන්නේ මේකයි, උපදිනවා කියන්නේ මේකයි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන උන්වහන්සේලා අවබෝධ කරනවා. මොකක්ද අවබෝධ කරන්නේ? ඉපදීම නිසා නෑ, භවය නිසා උපදිනවා කියන කාරණය අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකයන්ට කියා දෙනවා, විස්තර කළ දෙනවා, ඉස්මතු කළ දෙනවා. පස්සතාති චාහ, මේ ස්වභාවයේ මෙහෙමයි වෙන්නේ කියලා දකියු කියනවා. දකියු කියන්නේ මොකෙන්ද? නුවණින් දකියු කියනවා. මේ සිද්ධ වෙන්නේ මේ විදියටයි කියලා නුවණින් දකියු කියනවා. එතකොට භවපත්‍යා ජාති, භවය නිසා උපදිනවා කියන එක නෝනින් දකියෝ කියන මේ විදිහට වෙන්නේ. දැන් ඉස්සෙල්ලම දකින්න කිව්වේ මොකක්ද අපිට නුවණින්? ඔව්, ඉපදුන නිසා ජරා මරණ ඇති වෙයි කියලා නුවණින් දකිව කිව්වා. ඒක නුවණින් දකිනකන් ඉතුරු ඒවා දකින්න නුවණ ලැබෙන්නේ නැහැ. ඒ නුවණ පටන් ගන්න ඉබේ මොකක් හරි කොනකින්. ඒ කොන නැත්තම් ඒ නුවණේකින් දල්ලන්න නැත්තම් පැලවෙයිද? නෑනේ. බීජයක් නැත්තම් මුල්ල දෙයිද? නෑනේ. ඒ වගේ ඒ මුල අවබෝධ වුණේ නැත්තම් ඒ මුලම සිද්ධිය දාලා නම් ගිරහයන්ට ඒක මොකක් හරි වෙන දෙයකට දාලා නම් කර්මෙ වෙන්න ඇති. මෙයා මේ අඩුවා විසින් ගියා මෙහෙම ගියා කී කේ ඉන්නකොට එතනින් ඊට පස්සේ යට කතා කරන දෙයක් නෑ. ඇයි? ප්‍රඥාවට මාර්ගයක් නෑ. නුවණ විවෘත වෙන්න මාර්ගයක් නෑ. නුවණ විවෘත වෙන්න මාර්ගයක් නැති වුණාට පස්සේ අර මෝඩ කමින්ම යා ජීවිතේ ගෙවන්න ඕනේ. මෝඩ කමින්ම මැරිලා යන්න ඕනේ. ඊට වඩා දෙයක් නෑ. එතකොට යා නුවණ විවෘත වෙන්න පටන් ගන්නෙ මොකෙන්ද? ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. එතන ඉඳලා විවෘත වෙන යට නුවණ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මොකද්ද? ඉපදෙන්නේ භවය නිසා කියන එක දකිවූ කියනවා. නුවණින් බලන්න කියනවා. නුවණින් බලන්න කියනවා කොහේ උපන්නත්. ඒ කිව්වේ අණ්ඩජ වෙලා උපන්නත්. අණ්ඩජ උපන්නත්. අණ්ඩජ කිව්වේ බිත්තරයක් අස්සෙන් උපන්නත්. ජලාබුද. ජලාබුද කිව්වේ මවකුසෙන් උපන්නත්. සංසේදජ. සංසේදජ කිව්වේ තෙත් පරිසරයේ උපන්නත්. ඕපපාතික. මේ තුනෙන් තොරව උපන්නත් ඉපදෙන්නේ භවය නිසා. භවය නිසා කියලා තේරුම් ගන්න. එතකොට භවය කියන්නේ අපි භවය තේරුවා. භවය කිව්වේ විපාක පිණිස කර්ම සකස් වෙන නිසා. විපාක පිණිස මම එක කිව්වේ පරිසම්පාද හොඳට අහුරන නම් කුසල කුසල් තේරුම් ගන්නවා කියලා කිව්වනේ. කුසල කුසල් හරියට තේරුම් ගන්නවා පරිසම්පාදේ අහුණා නම්. පරිසම්පාදේ අහුුනේ නැත්තම් වාද කර කර ඉඳී මේ අර ඕක විඥානේ, ওই විඥානේ, මේ අර විඥානේ, ওই සංස්කාර නෙමේ අර සංස්කාර කීකී වාද කර කර ඉඳී. හැබැයි කුසල කුසල් අඳුනා ගන්නේ නැහැ. කුසල කුසල් අඳුන ගන්නවා හරි විදියට පරිසම්පාදේ තේරුම් ගත්තොත්. හරි විදියට තේරුම් ගත්තොත් අඳුන ගන්නවා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි මේක පටිච්චසමුපාදය. දැන් මෙයා අපි ඉගෙන ගන්න මොකද්ද? පටිච්චසමුපාදය හේතුන් නිසා මේ කොටස් හට ගන්න හැටි. එතකොට ඉපදීම සිද්ධ වෙන්නේ මොකෙන්ද? භවයෙන්. භවය නිසා උපදිනවා කියන එක දකින්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි උපාදාන පත්‍යා භික්කවේ භවෝ. මහණෙනි මේ භවය කියන එක උපාදාන නිසා ඇතිවන්නේ. ඒකේ විපාක පිණිස කර්ම හැදෙන්නේ උපාදානයි. ඒක ඔටෝ වෙනවා නෙවෙයි. ඒක ඉබේ වෙනවා නෙවෙයි. ඒක ඉබේ වෙනවා නෙමෙයි. එතකොට යම්කිසි කෙනෙක් ඒක හේතුන් නිසා හට ගන්නවා කියන කාරණේ දකින්න බැරි නම් ඒ කියන්නේ යාට විසඳුම් නැහැ. අකුම් තමන් කෙනෙකුට වැරද්දක් වෙනවා. එක් යාට කියම කේන්ති යනවා බණිනවා කියලා. යා කියනවා නෑ මං මේ හිතල කරනවා නෙමෙයි. මට මේක සිද්ධ වෙනවා කියලා කවුරුහරි කියනවා කියමු. මේක ඇත්තද බොරුද? බොරු. ඒ මාන්නයට කියන්නේ තමන්ගේ වැරද්ද පිළිගන්න තියෙන අකමැත්තට. ඒක කියන්නේ මේක මම මගේ හිතේ එහෙම තරහක් නෑ මට මේ කියවෙනවා. එහෙම කියන්නේ නැද්ද? ඒ අමු බොරු. එතකොට එයාට විසඳුමක් තියනවාද? ඇයි මේක ඔටෝ නම් එයා ඒක වෙන්නේ? ඉතින් මොන විසඳුම් නැහැ ඊට පස්සේ. නමුත් මේක හරියට පරිසම්පාදේ තේරුම් ගත්තොත් එයාට විසඳුමක් තියෙනවා. උපාදාන නිසා භවය වෙන්නේ. උපාදාන අපි ඉගෙන ගත්තනේ. උපාදාන කියක් ඉගෙන ගත්තද? හතර. මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, ශීලබ්බත උපාදාන, ආත්වාද උපාදාන. මේ හතරෙන් තමයි භවය හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි උපාදාන නිසයි භවය හටගන්නේ මහණෙනි තථාගත කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් මේ ස්වභාවයයි කියව තියෙන්නේ. උපාදාන නිසා භවය හටගන්නවා. එතකොට ඒක මේ ඒක ධර්ම ස්වභාවය කිව්වා. ඒක තමයි කිව්වා මේ පරිසම්පාද නීතිය සිද්ධ වෙන නීතිය. මේ නීතියෙන් පිටපයින්නේ මේ නීතියෙන් පිටපයින්නේ. ඒ නීතියෙන් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. හැමදේම හැමතැනම කොහෙත් කොතනත් හැමතැනම සිද්ධ වෙන්නේ මේ නීතිය විතරයි. වෙන නීතියකින් නෑ. එතකොට උපාදාන නිසා භවය හට ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරනවා. අවබෝධ කරලා ඒක ශ්‍රාවකින්ට කියලා දෙනවා. කියලා දීලා ඊට පස්සේ නිකන් කියලා දීලා නිකන් ඉන්නේ නැහැ. මොකද්ද කියන්නේ? මේ දකියු කියනවා. කොහොමද දකින්න කියන්නේ? නුවණින් මේ නුවණින් දකියු කියනවා. මොකද්ද නුවණින් දකින්න කියන්නේ? උපාදාන නිසා භවය හට ගන්නා භව නුවණින් දකියු කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හා පත්‍ය භික්ඛවේ උපාදානං. ඒකේ මොකද්ද? මහණෙනි තණ්හාව නිසයි උපාදාන හටගන්නේ. එතකොට ඒක බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තියෙන ලෝකේ මේ ලෝක පැවැත්මේ නීතිය. මේ ඒ කියන්නේ මේ සසරේ පැවැත්මේ තියෙන නීතිය තමයි ඒක. මොකක්ද ඒ නීතිය? තණ්හාව හටගත්තොත් උපාදාන හටගන්නවාමයි. ඒතර තණ්හාව හටගත්තොත් උපාදාන හටගන්නවාමයි. ඒක තමයි පැවැත්මේ තියෙන නීතිය. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ඒක තමයි තියෙන පැවැත්ම පිළිබඳ නීතිය. ඉතින් බුදුවරු කරන්නේ මේක අවබෝධ කරනවා. තණ්හාව හට ගැනීමෙන් උපාදාන හට ගන්නා බව අවබෝධ කරලා ශ්‍රාවකයන්ට කියා දීලා මොකද්ද කියන්නේ? මේ සිද්ධිය මෙහෙම වෙන බව නුවණින් දකිව් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා පච්චය භික්ඛවේ තණ්හා. මහණනි මේ තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. ඒ බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. එතකොට බුදුවරු මොකද කරන්නේ? අවබෝධ කරනවා. මොකද අවබෝධ කරන්නේ? තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා කියලා අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකෙන්ට කියලා දෙනවා. ඒක පැහැදිලි කර කර දීලා කියනවා මේ විඳීමේ තෘෂ්ණාව හටගන්නේ විඳීමෙන් බව නෝනින් දකිව්. තෘෂ්ණාව හටගන්නේ විඳීමෙන් බව නෝනින් දකිව්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සපච්චා භික්ඛවේ වේදනා. මොකද කියන්නේ? මහණෙනි ස්පර් මේ විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. විඳීම හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. විඳීම ස්පර්ශයෙන් හටගන්න බව මොකද්ද ඒක? ඒක සසරේ පැවැත්ම පිළිබඳ නීතිය. සසරේ පැවැත්ම පිළිබඳ නීතිය තමයි ඒක. මොකද්ද? ස්පර්ශයක් ඇති වෙච්ච ගමන් විඳීම හටගන්නවා. එතකොට ස්පර්ශය ඇතිවීමෙන් විඳීම හටගන්නවා කියන එක බුදු කෙනෙක් පහළ වුණත් ඒ ස්වභාවය තමයි. පහළ වුණේ නැතත් ඒ ස්වභාවය තමයි. ඒකට කියන්නේ ධම්මට්ඨිති ධම්ම නියාමතා ඉදප්පච්චේතා පටිසමුපාදෝ. මේ ධම්මට්ඨිති, ඒ ධම්මට්ඨිති කියන්නේ පැවැත්ම. මේ හේතුඵල ධර්මතාවයේ පැවැත්ම ධම්මට්ඨිති. ධම්ම නියාමතා, නියාමයේ කියලා කියන නීතිය. මේ හේතුඵල ධර්මයේ පවතින නීතිය. ඒ විදිහට තමයි ඒක පවතින. ඒකෙන් පිට යන්නේ නැහැ. එතකොට ස්පර්ශය හටගත්තොත් විඳීම හටගන්නවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවේ. එතකොට බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? මේක මේ ස්වභාවය අවබෝධ කරනවා. අවබෝධ කරලා ශ්‍රාවකයන්ට විස්තර කරලා කියා දෙනවා. කියාදීලා අහගෙන හිටපන් කියලාද කියන්නේ? නෑ. මොකද්ද කියන්නේ? අහගෙන තේරු නුවණින් දකින්ද, නුවණින් දකිව්, නුවණින් දකිව් කියලා කියන්නේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා, සලායතන පච්චය භික්කවේ පස්සෝ. මහණෙනි, ආයතන හය ස්පර්ශය ආයතන හය නිසා හටගත්තේ. එතකොට ස්පර්ශය හටගන්නේ මොකෙන්ද? ආයතන හයෙන්. ආයතන හයෙන් ස්පර්ශය හටගන්නේ. එතකොට ඒක බුදු කෙනෙක් පහළ වුණත්, බුදු කෙනෙක් පහළ වුණේ නැතත් ලෝකේ යම් තැනක ස්පර්ශය හටගන්නවද? හටගන්නේ මොකෙන්ද? ආයතන හයෙන්. ආයතන හයෙන් තමයි ස්පර්ශය හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේක අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකින්ට කියලා දෙනවා. ශ්‍රාවකින්ට කියලා දීලා මොකද කියන්නේ? මේක නුවණින් බලාපන් කියනවා. මේ විදිහටයි මේක වෙන්නේ කියලා නුවණින් බලාපන් කියනවා. මේක ඉගෙනගෙන වාද කරාපන් කියලා නෑ. මේක ඉගෙනගෙන නුවණින් දකින්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාම රූප පත්‍ය භික්කවේ සලායතන. මහණෙනි, මේ ආයතන හය නාම රූප නිසා හටගත්තේ. යම් තැනක නාම රූප හට ගන්නවාද, එතන ඇස හට ගන්නවාමයි. එතන කන හට ගන්න. වතුරිනම් නාම රූපයන්ගේ ප්‍රවත්ම තියෙන ඉන වතුරි ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්න. මේ හුලගෙනම් නාම රූප තියෙන්නේ, හුලඟේ ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්නවා. මව කුසිනම් නාම රූප තියෙන්නේ, මව කුසී ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්නවා. තෙත් පරිසරේනම් නාම රූප තියෙන්නේ, තෙත් පරිසරයේ ඇස ගන්න ආසය දිවකය මනස හට ගන්නවා. යම් තැනකද නාම රූප ඇත්තේ, එතන ආයතන හය හට ගන්න. එක බුදුවරේ පහළ වුණත් ඒ ස්වභාවෙමයි. බුදුවරේ පහළ වුණේ නැතත් ඒ ස්වභාවෙමයි. මොකක්ද මේ ස්වභාවයට කියන්නේ? ධම්මට්ඨිතතා, ධම්මස්ථිතිය, ධම්ම නියාමතා. ඉදප්පච්චේතා කිව්වේ මේ හේතුවේ මේ කාරණේ හටගනී කියන ක්‍රමේ පරිසම්පාදේ. ඒක බුදුවරේ පහළ වුණත් නැතත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කළා හිට මොකද කරන්නේ? ශ්‍රාවකයන්ට කියනවා, මේ මෙහිමයි මේක වෙන්නේ, මේක හොඳට නුවණින් බලාපං කියනවා. මේ විදිහටයි මේක වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, විඥාන පත්‍ය නාම රූපං. ඒ නාම රූප හටගන්නේ විඥානයේ තිබ්බොත්. විඥාණයක් තිබ්බොත් තමයි හටගන්නේ. එහි විඥාණය තියෙනවනම් නාම රූප ඇහි තියෙනවා. කණේ විඥාණය තියෙනවනම් ඒ කියන්නේ විඥාණයෙන් හටගන්න නාම රූපේ කණේ හැමතිස්සෙම තියෙනවා. නාසයේ විඥාණය තියෙනවනම් විඥාණයෙන් හටගන්නවනම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. දිවේ විඥාණය හටගන්නවනම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. කයේ විඥාණය හටගන්නවනම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. මනසේ විඥානය හට ගන්නව නම් නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ඒක බුදු කෙනෙක් පහළ වුණත් තියෙනවා, නැතත් තියෙනවා. ඒ නිසා මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැකලා අවබෝධ කරලා ශ්‍රාවකයන්ට කියා දෙනවා, මේක මේ විදිහටම බලන්න කියලා. මොන විදිහෙද? නාම රූප හටගන්නේ විඥාණයෙන් කියලා බලන්න කියනවා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? සංඛාර පත්‍ය භික්ඛවේ විඥානං. මහණෙනි, මේ විඥාණය හටගන්නේ සංස්කාරයන්ගෙන් කියලා දකින්න කියනවා. එතකොට විඥාණය හටගන්නේ සංස්කාරයන්ගෙන් කියලා දකින්න බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත්. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා, අවිජ්ජා භික්ඛවේ සංඛාරා. මේ සංස්කාරයන් හටගන්නේ අවිද්‍යාවෙන්. එතකොට බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත්. ඉතින් දේශනා කරනවා මේ ධර්ම ස්වභාවය තියෙනවා, මේ පැවැත්ම තියෙනවා. ඉතින් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේක මේ විදියට බලන්න කියනවා. බලන්න කියලා කියනවා නුවණින් බලන්න කියලා කියනවා. ඉතිකෝ භික්කවේ මහණෙනි මේ ආකාරයට යා තත්‍ර තතත එහි ඇත්ත ස්වභාවය ඒ විදිහටම පවතින ස්වභාවයක් තියෙන කියනවා. ඒ කියන්නේ ওই රටාව සිද්ධ වෙන්නේ ඒ විදිහටමයි කියනවා. දැන් අපි ගත්තොත් ඔන්න ස්පර්ශයේ පත්‍යෙ මොකද ඇති වෙන්නේ? විඳීම. ස්පර්ශයේ පත්‍යෙන් විඳීම මිස විඳීම පත්‍යෙන් ස්පර්ශය නෙවෙයි. එතකොට තණ්හාව විඳීම නිසා තණ්හාව හටගන්නවා මිසක් තණ්හාව නිසා විඳීම හටගන්නවා නෙමෙයි. උපාදාන. තණ්හාව නිසා උපාදාන හටගන්නවා මිසක් උපාදාන නිසා තණ්හාව හටගන්නවා නෙමෙයි. භවය. උපාදාන නිසා භවය හටගන්නවා මිසක් භවය නිසා උපාදාන හටගන්නවා නෙමෙයි. ඉපදීම. භවය නිසා උපදිනවා මිසක් ඉපදීම නිසා භවය හට ගන්නවා නෙමෙයි. ඒතර මේව එකිනෙක කන පිට හැරින්නේ නැහැ. ඒකයි තතත. ඒ විදියටම සිද්ධ වෙනවා. අවිතත. එයින් බාහිර විදියකට වෙන්නේ නැහැ. අනඤ්‍යතා වෙනස් විදියකට වෙන්නේ නැහැ. ඒකටයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒක බලන්න පටිච්ච සමුප්පාද කියන එක කොච්චර ගැඹීර දෙයක්ද. ඒකනේ දැන් ආනන්ද හාමුදුරනේ දවසක් හිතුණානේ නේ ආනන්ද. එතකොට ආනන්දෙන් වහන්සේ සෝවාන් වෙලා හිටි රහත් වෙලා නැහැ. උන්වහන්සේ සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියටනේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. පුතජන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මුලින්මයි සෝවාන් වුණේ. එතකොට ආනන්දෙන් වහන්සේ දවසක් පටිසම්පදේ මෙනෙහි කරා. උන්වහන්සේ ඉතින් හරි ප්‍රඥාවන්තයනේ. එතකොට උන්වහන්සේට හිතුණා මේක හරි පැහැදිලි එකක් නේ. ඉතින් ගෝ භාග්‍යතුන් වහන්සේ මම පටිසම්පාද මෙනෙහි කර මට හරි පැහැදිලි. ඉතින් මට හිතුණා මේක හරි ලේසියෙන් අවබෝධ කරන්න පුළුවන් එකක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? හා හා ආනන්දය කට. කට පරිස්සම් කරගන්න කිව්වා. හා හා ආනන්දේ එහෙම කියන්න එපා කිව්වා. එහෙම කියන්න එපා කිව්වා. මොකද හේතුව? මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරන්න බැරි වෙච්ච නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා සත්වයා භවයෙන් භවයට උපදින් උපදට මාරු වෙවි දුකින් දුකට වැටි වැටි ඉන්නවා කිව්වා. කොහොමද? අර රා පෙරන හනසු ගොඩ වගේ කිව්වා. ඒ කාලේ රාමුට්ටිය බාලා රාපිරන්නේ මොකෙන්ද? හනස්ස කියන එක දන්නව නේද? අර පොල් පිටි දෙපැත්තේ තියෙන්නේ දැල වගේ එක මටුල්ල නේද? මටුල්ල. ආන් ඒ වගේ කියනවා මේ ඒ අර මේ රාපිරන එක වගේ මේක පැටලි පැටලි පැටලි ගිහිල්ලා කියනවා. පැටලි පැටලි ගිහිල්ලා කියනවා. ඊළඟට අර පෙහෙරුම් පෙහෙරුම් කිව්වේ නූල් කටින මිනිස්සු. නූල් කටින මිනිස්සු කැඳ දාලා කැඳ ගොඩේ පැටලිච්ච නූල් වගේ කියලා. දැන් නූල් නූල් ගොරෝසු කරන්න කැඳේ බස්සනෝ නූල් ගුලි. එතන නූල් ගුලි එකට එක පැටලි පැටලි හිටිනවා ලිහා ගන්නෙම බෑ. ආන් ඒ වගේ මේ සත්‍යයට මේ සසර ගැටලුව ලිහා ගන්න බැරුව පැටලි පැටලි ඉන්නේ මොකක් නිසාද? පටිසම්පාදේ අවබෝධ වෙන්නේ නැති නිසා කිව්වා. මම ඔබට කිව්ව පටිසම්පාදේ අවබෝධ වුණොත් අවබෝධ වෙච්ච එකේ ලකුණ මොකද්ද? කුසල් අඳුරනවා අකුසල් අඳුරනවා. කොච්චර කටපාඩම් කරන් කට ළඟ උරච්චි කරන් හිටියත් කුසල් අකුසල් අඳුනන්නේ නැත්තම් පටිසම්පාදේ දන්නේ නැහැ. ඒක තමයි පටිසම්පාදේ පිළිබඳ තේරුම් ගත්තා කියන මිම්ම. මොකද්ද පටිසම්පාදේ තේරුම් ගත්තා කියන මිම්ම? කුසල් ලඳුනයි අකුසල් ලඳුනයි. ඒක දන්නේ නැත්නම් පටිසම්පාදේ තේරුනේ නැහැ. එතකොට ඒක දැන් ඔන්න අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ කරුණු දෙකක්. මහණෙනි ඔබට පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. ඊළඟට පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. පටිච්ච සමුප්පාදෙන් හටගත්තු දේ දේශනා කරනවා. සමුප්පන්න කියන්නේ හටගත්තු. ඒක පටිච්ච සමුප්පාද කියන්නේ ඒ හටගන්න රටාව. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ රටාවෙන් උපන්න දේ. තේරුණාද කීපේක? එතකොට බුදුරජාණන් වහන්සේ මේකේ පටිච්ච සමුප්පාදයත් උගන්වනවා. ඒක විදිහෙන් අපි හටගන්න රටාව ඉගෙන ගත්තනේ. ජරා මරණ හටගන්නේ මොන රටාවෙන්ද? ඉපදීමේ. ජරා මරණ හටගන්නේ ඉපදීමේ. එතකොට ඉපදීම හටගන්නේ භවෙන්. ඒක තමයි පටිච්ච සමුප්පාදය. ඔන්න ඊළඟට පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාදයෙන් උපන්නදී මේකේ තියෙනවා කතමේච භික්කවේ පටිච්ච සමුප්පන්නා ධම්මා. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් උපන්නදී මොකද්ද? ජරා මරණං. හේතු ප්‍රත්‍යයෙන් උපන්නදී මොකද්ද? ජරා මරණං. ජරා මරණං භික්කවේ අනිච්චං. අන්නද බලන්න මහණෙනි, ජරා මරණ අනිත්‍යයි. සංකතං හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක්. ඒ කිවි එකේ තියෙන සංකත ලක්ෂණ මොනවා? සංකත ලක්ෂණ හට ගැනීම පේනවා, නැසීම පේනවා, වෙනස් වෙමින් පවතිනක පේනවා. පටිච්ච සමුප්පන්නං, ඒක පටිච්ච සමුත්පාදෙන් උපන්න දෙයක්. කය ධම්මං, ක්ෂය වී යන ස්වභාවයට අයිති දෙයක්. කය ධම්මං කියන්නේ ක්ෂය වෙනවා කියන්නේ ගෙවෙනවා. දැන් අපි ගෙවි ගෙවි නෙමෙයි දෙයක් නෙමෙයි. ගෙවි ගෙවි යන ස්වභාවයට අයිති දෙයක් කය ධම්මං. වාය ධම්මං, නැසී යන ස්වභාවයට අයිති දෙයක්. විරාග ධම්මං, ඇල්ම ඇල්ම දුරු වෙන ස්වභාවයට අයිති දෙයක්. දැන් නබයස යනකොට දත් හැලෙනකොට මේ හකු පාඩ පේනකොට කොණ්ඩේ ඉදෙනකොට රැලි ගැහෙනකොට අර පරණ ස්ටයිල් වලට මොකද වෙන්නේ? ඒවට ඇලි ඒවට තිබෙච්ච ඇල්මට මොකද වෙන්නේ? ඊට පස්සේ හරි විරුද්ධයි. ඊට පස්සේ ස්ටයිල් වලින් කවුරු ඉන්නවද? මම බලාපන් හරි යන්න හැටි ස්ටයිල් වෙලා. අපි නම් ඔහොම නෑ ඒ කාලේ කියනවා. ඒ කාලේ ඊට හපන්. නමුත් අර වයසට ගියාට පස්සේ ඒකේ ඇල්ම නැති. ජරා මරණ වෙනකොට ඒක විරාග ධම්මං. ජරා මරණ කියන්නේ විරාග ධම්මං. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. නිරෝධ ධම්මං, ඇල්ම නිරුද්ධ වෙන නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. බලන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ විග්‍රහය කොච්චර සම්පූර්ණද නේ. සාමාන්‍යයෙන් අපි නම් යම් කිසි දෙයක් මේක අනිත්‍යයි. අනිත්‍ය කියලා එතන ඉවර කරනවා නේද? මේක අනිත්‍යයි කියලා අපි ඉවර කරනවා. දැන් බලන්න උන්වහන්සේ වචන කීයක් කියලාද? ජරා මරණම් භික්කවේ අනිච්ඡං, සංකතං, පරිසමුප්පන්නං, කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. කරුණු හතක් කියනවා ජරා මරණ ගැන. මහණෙනි මේ ජරා මරණ අනිත්‍යයි. අනිත්‍යයි කියේ ඔව් වෙනස් වෙවි යනවා. අනි නැති නැසි ස්ථිර නැහැ. ස්ථිර නැහැ කියන එක නිට්ට ස්ථිර නැහැ. සංකතං, හට ගන්නවා පේනවා, වෙනසෙනවා පේනවා, වෙනස් වෙමින් පවතිනවා පේනවා. පරිසම්පන්නයි, හේතු ප්‍රත්‍යයෙන් උපන්න දේවල්. කය ධම්මං, ශේවිලා යන ධර්මතාවයට අයිති. වාය ධම්මං, නැසී යන ධර්මතාවයට අයිති. විරාග ධම්මං, ඇල්ම දුරු කරන්න දුරු කළ යුතු ධර්මතාවයට අයිති. නිරෝධ ධම්මං, ඇල්ම නිරෝධ කළ යුතු නිරුද්ධ කළ යුතු ධර්මතාවයට අයිති. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක මොකද්ද? පරිසමුප්පන්න දේ. ජාති, එතකොට ඉපදීම කියන්නේ පරිසමුප්පන්න. ඒ කිව්වේ පරිසමුප්පන්න කිව්වේ පටිච්ච සමුප්පාදයෙන් හටගත්. ඒක මතක තියාගන්න. පරිසම්පන්න කිව්වෙ මොකද්ද? පටිච්ච සමුප්පාදයෙන් හටගත්. පටිච්ච සමුප්පාද කිව්වේ? හේතුඵල ධර්මයන් අටගන්නා රටාව. ඒක රටාව කියන වචනේ මතක තියාගන්න ලේසි. හේතුඵල ධර්ම හටගන්නා රටාව පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න කිව්වේ හේතුඵල ධර්මෙන් හටගත්තු දේ. තේරුණාද? ඒ විදිහට තියාගත්තාම මතක තියාගත්තාම නිකන් නිවාඩුවේ පාඩු වෙලාවක මේවා ආයේ කල්පනා කරලා බලලා මේ දේවල් කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ජාති භික්කවේ අනිච්චා බහනනි ඉපදීම කියන එකත් අනිත්‍යයි. ඉපදීම කියන එකත් අනිත්‍යයි. දැන් බලන්න, දැන් සමහර අවස්ථාවලදී අපිටම හොඳට තේරෙනවා ඔන්න මව කුසට දරුවා එනවා. ඔන්න දැන් අම්මා හරි ආදරෙන් ඉන්නවා, දැන් දරුවේ මව කුසට ආවා කියලා. ඒක ඉපදීමක් නෙමෙයිද? ඉපදීම. බැඳින්න ඉස්සෙල්ලා දරුවා මව කුසේ මැරෙන්නේ නැද්ද? ඉපදීම අනිත්‍ය වුණාද නැද්ද? අනිත්‍ය වුණා. ඉපදීමත් එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. අනිත්‍යයි. බිත්තර උපදිනකොටම මේ බිත්තරේ සත්තු කනවා, මිනිස්සු තම්බන් කනවා. අනිත්‍යයි. එතකොට ඉපදීම අනිත්‍යයි. සංකතං. සංකතා කියන්නේ ඔව් හේතුඵල ධර්මයට අයිති දෙයක්, නැත්නම් සකස් වූ දෙයක්. පටිච්ච සමුප්පන්න ප්‍රතිත්‍ය සමුප්පාදයෙන් උපන්න දෙයක්. මොකද ඉපදීම කියන්නේ? අන්න දැන් හොඳ දෙයක් මේ. එතකොට අපි දැක්කොත් කවුරු හරි දරුවෙක් වෙයි අපිට මතක් කරන මේ පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු එකක්. පරිසම්පාදයෙන් හටගත්තු එකක්. අන්න ඊතර ධර්මයේ කතා කරන්න ඉඩක් තියෙනවා. ධර්මයේ මෙනෙහි කරන්න කතා කරන්න නෙමෙයි, මෙනෙහි කරන්න ඉඩක් තියෙනවා. ඊළඟට කය ධම්මා. ඔව්. සේවී යන ස්වභාවයට අයිති දෙයක්. වය ධම්මා. වැනසී යන ස්වභාවයට අයිති දෙයක්. ඊළඟට විරාග ධම්මා, නොයැලෙන ස්වභාවයට අයිති දෙයක්. ඊළඟට නිරෝධ ධම්මා, ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. විරාග ධම්මා, නිරෝධ ධම්මා එකට තියෙන්නේ. කය වය කියන එකට තියෙන්නේ. කය කියන්නේ ගෙවි යන, වය කියන්නේ නැසී යන, විරාග කියන්නේ ඇල්ම දුරු කළ යුතු, නිරෝධ කියන්නේ ඇල්ම නිරුද්ධ කළ යුතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් ඔන්න පටිසමුප්පන්න දේවල් මොනවද? දැන් ඔන්න අපි පටිසමුප්පන්න දෙකක් ඉගෙන ගත්තා. මොනවද? ජරා මරණ, ජාති. ඊළඟට භවය. මහණෙනි, භවය අනිත්‍යයි. හරි වැදගත්ම දේශනාව මේ අපි දැන් ඉගෙන ගන්නේ. ඒතර ජරා මරණත් අනිත්‍යයි, ඉපදීමත් අනිත්‍යයි. ඊළඟට භවය අනිත්‍යයි. මහණෙනි, භවය අනිත්‍යයි. එතන උන්වහන්සේ කරුණු හතක් පෙන්වා දෙන්න. බලමු හතම මතක නම් කොහොමද කියලා. දැන් අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. අය කියන්නේ අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඔන්න පටිච්ච සමුප්පන්න කා දේක තියෙන ලක්ෂණ 6. ඕක මතක තියාගත්තොත් හොඳටම ඔබට උපකාරී වෙනවා. ඔබට කවදා හරි මේ ධර්මය අවබෝධ කරගන්න උපකාරී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි භවය. දැන් ඔන්න කියන්න භවය කියන එක. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. එහෙම නැත්නම් කාම භවය. ඊළඟට රූප භවය. ඊළඟට අරූප භවය. මේ කියන්නා වූ භව, භවය කියන එක මොකද්ද? අනිත්‍යයි. ඔන්න පළවෙනි එක අනිත්‍යයි. ඊළඟට සංඛතයි. ඊළඟට පටිසමුප්පන්නයි. ඊළඟට කය ධම්මං. ඊළඟට වාය ධම්මං. ඊළඟට විරාග ධම්මං, නිරෝධ ධම්ම. දැන් ඔක සිංහලෙන් කියමු. දැන් උනේ භවය කියන එක. ඒක විපාක පිණිස කර්ම සකස් වෙන ස්වභාවය. අස්ථිරයි. ඊළඟට සකස් වූ දෙයක්. ඊළඟට පරිසම්පාදයෙන් හටගත්තු දෙයක්. ඊළඟට සේවියන ධර්මතාවයට අයිති දෙයක්. වෙනසියන ධර්මතාවයට අයිති දෙයක්. ඊළඟට ඇල්ම දුරු කළ යුතු දෙයක්. ඊළඟට ඇල්ම නිරුද්ධ කළ යුතු. බලන්න කොච්චර ලස්සනද කියලා මේ පරිසම්පාද විස්තරේ. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුප්පන්න. ඊළඟ පටිච්චසමුප්පන්න කාරණිය මොකද්ද? උපාදාන. උපාදාන හතරම මේ කියන්නේ මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන්නේ මේ උපාදාන හතරම මොකද්ද? අනිත්‍යයි. ඊළඟට සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ඔව්, කය ධම්මං ඡේවී යන ධර්මතාවයක්. වාය ධම්මං නැසී යන ධර්මතාවයක්. විරාග ධම්මං නොවැළී යුතු ධර්මතාවයක්. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු ධර්මතාවයක්. නිරෝධ ඇල්ම නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත දෙයක්. එතකොට ඒකට හරි විදිහට ඒක ආબોධ වුණා නම් ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙනවා. විරාගයටපත් වෙනවා හිත. දැන් අපිට මේ විරාගයටපත් වෙන්නේ නැත්තේ මොකද? මේ පටිච්ච සමුප්පන්න දේවල් ගැන අපි මේ විදිහට දැකලා නැති නිසා. අපි ජරා මරණ සාමාන්‍ය ලෝකයා ජරා මරණ දැක්කේ කොහොමද? අනේ මේ අපූර්වට හිටියා. මේ මක් වෙලා මැරුණොත් දැන්නේ ආවිස අඩු වෙලා මොකක් හරි වෙලා මලා. කේන්දරේ බැලුව නම් හොයා ගන්න තිබ්බා. ඔයගේ අර සාමාන්‍යයෙන් අර අන්ධ බාල විදියටනේ සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. ඒතරේ අන්ධ බාල විදියට කල්පනා කරද්දී මේ ලක්ෂණ එකක්වත් එයාට තේරෙනවද ජරා මරණවල? නෑ. ඉපදීමේ ඉපදෙනකොට අනේ හරි ලස්සනයි. කියන්නේ නැද්ද? හරි ලස්සනයි කියනවා. එතකොට හරි ලස්සනයි කියලා අපි සාමාන්‍ය ලස්සන මැදිස්තව කතා කරන්න කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවනි. නෝ සාමාන්‍ය මිනිසයා මොළේ නැති එක්කෙනා ප්‍රඥාව නැති එක්කෙනාට තව කෙනෙක් ගැන අන හරි ළමයෙක්ට හරි ලස්සනයි කියලා. එතකොට ප්‍රඥාව නැති එක්කෙනාට මොකක්ද හිතෙන්නේ? අනේ මටත් එහෙම ලස්සන විලා උපදින්නේ නැත්නම් හිතෙනවද නැද්ද? ඇයි පටිච්චසම්පාදේ දන්නේ නැති එක්කෙනා මේ පටිච්ච මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල මේ ලක්ෂණ තියෙන බව දන්නේ නැත්නම් එයා දන්නේ ඒක තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. ආන් එතන තමයි අපේ මෝඩකම. එතකොට අර උපාදාන සිව්වැදෑරුම් උපාදානත් අර ලක්ෂණ හතෙන් යුත්. මොනවද ඒ ලක්ෂණ හත? ඔව්, අනිත්‍යයි, සංකතයි. හිමින් හිමින් කියන්න. පළවෙනි එක අනිත්‍යයි, දෙක සංකතයි, තුන පටිච්චසමුප්පන්නයි, හතර කය ධම්මං, පහ වාය ධම්මං, හය විරාග ධම්මං, හත නිරෝධ. ඔය ලක්ෂණ තියෙනවා. මේ එකක් ගන්න ඔය ලක්ෂණ තියෙනවා කියලා ඔය ලක්ෂණ ටික අල්ලගන්න ඔබට විදර්ශනාවට උපකාරී වෙන්නේ ඕවා. විදර්ශනාව කියන්නේ හොඳට නුවණින් විශේෂ කොට දැකීමනේ. විශේෂ කොට දකින්න ඕනේ මොනවද ඕවා? ඕවනේ විශේෂ කොට දකින්න තියෙන්නේ. ඒකයි. එතකොට ඊළඟට දැන් අපි පටිච්චසමුප්පන්න කාරණා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා කීයක් ඉගෙන ගත්තද? 14යි නේ. ජරා මරණ, ඉපදීම, භවය, උපාදාන. ඒක 14යි. පස්සේ නේක මොකද්ද? තණ්හා. තණ්හාව ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළේ. තණ්හා භික්කවේ අනිච්චා. මාන්නි තණ්හාවත් අනිත්‍යයි. තණ්හාව අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි, ක්ෂේවියන ධර්මතාවයේ ස්වභාවයට අයිති. ඒ කියන්නේ තණ්හාවේ ස්වභාවය මොකද්ද? අපි ඒක මේ කරුණු හතෙන් විස්තර කරගන්න තණ්හාවේ ස්වභාවය මොකද්ද? පළවෙනි ස්වභාවය ස්ථිර නැහැ. එහෙනම් මොන තණ්හාවක් අපි හටගත්තත් ස්ථිර නැහැ. මේ අපි කණ්ඩා ආස කරන දේවල් වලට මේ අප්‍රිය වෙනවා. වෙනවද නැද්ද? මේ ආස කරන ඇඳු මේ ඉපා වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. මේ ආස කරපු දේ මේ අතාරිනවා. එතකොට තණ්හාව ස්ථිරද? නැහැ. තණ්හාව ස්ථිර නැති එක. ඊළඟට තණ්හා ඊළඟ ස්වභාවය මොකද්ද? සංකතයි. ඒ කිව්වේ ඔව් සකස් වෙච්ච දෙයක ලක්ෂණ ටික තියෙනවා. මොනවද? තණ්හාවෙත් තියෙනවා හටගන්න ස්වභාවය. නැති යන ස්වභාවය, වෙනස් වෙමින් පවතින ස්වභාවය තණ්හාවෙත් තියෙනවා. ඊළඟට පටිච්ච සමුප්පන්නයි. ඒ කිව්වේ තණ්හාවක් හටගත්තා නම් හටගත්තේ පටිසම්පාදේ පටිසම්පාද රටාවෙන්මයි. මොකද්ද පටිසම්පාද රටාව? වේදනාපච්චය තණ්හා. විදීම නිසා තණ්හාවට එහෙම හටගත්තු එකක්. ඒතර පටිසම්පාද රටාවෙන් තමයි මේක උපන්නේ. තණ්හාව. ඊළඟට කාය ධම්මං. කාය ධම්මං කිවි ඒ පරිසම්පාද ස්වභාවය මොකද? ගෙවිලා යන එක. ඒ තණ්හාවේ ස්වභාවය ගෙවිලා යන එක. ඊළඟට තණ්හාවේ ස්වභාවය මොකද්ද? ඔව් නැසි යන එක. ඊළඟට තණ්හාවේ ස්වභාවය මොකද්ද? ඇල්ම නිරුද්ධ කරගන්න වෙනවා. ඇල්ම දුරු කරගන්න වෙනවා. ඊළඟට ඇල්ම නිරු. ඉතින් මේ අපිට අපි යම් කිසි දෙයකට බැඳිලා ඉන්නකම් විඳවන්නේ නැද්ද? එතන අපිට ඇල්ම දුරු කරගන්න වෙනවා. ඇල්ම නිරුද්ධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේක තමයි තණ්හාවේ ලක්ෂණේ. ලක්ෂණ 7. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙකුට මිසක් මේ ලෝකේ වෙන කිසියම් කෙනෙකුට මෙහෙම විස්තර කරලා දෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. දැන් තණ්හාව කිව්වහම තණ්හාව හය වැදෑරුම් තණ්හාව තියෙනවා. මොනවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අපි තණ්හාව තේරුවා තවත් කොහොමද? ආස්වාදනීය අරමුණු කෙරෙහි හිත ඇදී යෑම. ඒතකොට මේ ආස්වාදනීය අරමුණු කෙරෙහි හිත ඇදී ගියා ඇදී යනවා කියමු. ඇදී ගියාට මේ ලක්ෂණ 7 යුක්තයි. ඊළඟට තව තණ්හා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කාම තණ්හා, භව තණ්හා. ඔව් ඒ කියන්නේ භව පැවැත්මටත් ආසයි, නොපැවැත්මටත් ආසයි. මේ තණ්හාව කියන්නේ එතකොට හරි භයානක ස්වභාවයක්. එතකොට ඒකේ තියෙනත් ওই 7 තමයි ලක්ෂණ 7. ඊළඟට මොකද්ද? තණ්හාව ගාවට විඳීම. විඳීම පටිසම්පන්න දෙයක්. විඳීම ඒ කියේ පටිච්ච. එහෙනම් අපි දැනගන්න ඕනේ අපිට සැපක් හට ගන්නවා. ඒක මොකෙන් උපන්න දෙයක්ද? පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක්. අපිට දුකක් හට ගන්නවා. ඒක මොකෙන් උපන්න දෙයක්ද? පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක්. අපිට උපේක්ෂාවක් හට ගන්නවා. ඒක පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක්. එතකොට මේ හට ගන්න සැප විඳීම වේවා, දුක් විඳීම වේවා, උපේක්ෂා විඳීම වේවා, අර ලක්ෂණ 7 තියෙනවා. මොනවද? අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඕවා අපිට පින්වත්නි මේ ජීවිතේදිත් උදව් වෙනවා. මේ ඉගෙන ගන්න දේ අපි යම් කිසි දවසක දෙවියන් අතර බමුන් අතර ගියාද එදාටත් මේක තමයි වඩන්න තියෙන්නේ. ඒ ගිල්ල කියලා අමුතු එකක් කරන්න මේ ඉගෙන ගන්න දේ තමයි මේකට කියන ශ්‍රුතය කියලා. ශ්‍රුතය කියන්නේ මනාකොට අසන බව, මනාකොට ඇසීමෙන් ගත්තු දැනුම. ඒක තමයි ශ්‍රුතය කිව්වේ. මේ ශ්‍රුතිය පිරිසිදු නැත්තම් දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙනවා කියන්නේ මොන මොනවා හරි මතවලට අහු වෙනවා මිසක් පැහැදිලි නෑ. ඒකයි. එතකොට එයාට හිතේ ශ්‍රද්ධාව ස්ථිරව තියාගන්න බෑ. ශ්‍රුතිය අපිරිසිදුනා. ශ්‍රුතිය පිරිසිදු තියෙනව නම් සැකේ හටගන්නේ. ඒකෙරි ශ්‍රද්ධාව හිතේ පැහැදීම හට ගන්නවා. පැහැදීම හටගත්තට පස්සේ අවුල් නෑ. ඇයි? දන්න පොඩ්ඩ හරි පැහැදිලි නම් අවුලක් නෑනේ. එතකොට ඒකේන විඳීම ගැනත් ඔය විදිහට කල්පනා කරන විදිහම කියන්නේ එතකොට පරිසම්පාදෙන් හටගත්තු දේ. ඊළඟට පරිසම්පාදෙන් හටගත්තු දේ මොකද්ද? ස්පර්ශයත් පරිසම්පාදෙන් හටගත්තු එක. මොකද්ද ස්පර්ශය? ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ මේ ස්පර්ශයත් මේ ලකුණු මේ ලක්ෂණ හතින් යුක්තයි. මොනවද මේ ස්පර්ශයට අයිති ලක්ෂණ හත? අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි. ඔව්, කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේක තමයි මේ ලක්ෂණ හත තමයි. ඊළඟට පරිසම්පන්න, ඒකේ පටිච්ච සමුප්පාදයෙන් උපන්න, පරිසම්පාදයෙන් හටගත්තු ඊළඟ ධර්මතා, ඊළඟ ධර්මයේ මොකද්ද? ආයතන 6. ඒ කියන්නේ මේ ඇස. දැන් අපි මේ ඇසට මොකද්ද අපි කියන්නේ? මගේ ඇස. මගේ ඇස කිව්වට මේක මොකද්ද? මේක මොකින් හටගත් එකක්ද? ඈ? පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු ඇසක්. මොකද්ද ඒකේ තියෙන ඇසේ තියෙන පටිච්ච සමුප්පාදය? නෑ නෑ නෑ. ඔන්න ඔන්න. ඇසේ තියෙන පටිච්ච සමුප්ප ඒ පටිච්ච සමුප්පන්න එකක ලක්ෂණ නෙමෙයි. අන්න. ඇසේ තියෙන පටිච්ච සමුප්පාදය මොකද? නාම රූප පත්‍යා සලායතනං. පටලව ගන්න එපා. එතකොට ආයතන 6 කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හා ඒක පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය මොකද්ද? නාම රූප පත්‍යා සලායතනං. ඒ කිව්වේ ඒක තවත් පැහැදිලි කරගන්න. නා මම එකක් කියන්න, එතකොට අල්ල ගන්න පුළුවන්. නාම රූප නිසා ඇස හටගනි. ඊළඟට නාම රූප නිසා කන හටගනි. නාම රූප නිසා නාසය හටගනි. නාම රූප නිසා දිව හටගනි. නාම රූප නිසා කය හටගනි. නාම රූප නිසා මනස හටගනි. එතකොට මේ ආයතන 6 හටගන්නේ නාම රූපයෙන්. නාම රූප නිසා ආයතනය හටගනි කියන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න දේ මොකද්ද? ඒ ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6 එකක් ගානේ අර ලක්ෂණ 7 තියෙනවා. මොනවද? ඇස ගත්තොත් අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං. මේ ලක්ෂණ 7 තියෙනවා. කන ගත්තත් මේ ලක්ෂණ 7 තියෙනවා. නාසය ගත්තත් මේ ලක්ෂණ 7 තියෙනවා. දිව ගත්තත් මේ කියන ලක්ෂණ 7 තියෙනවා. කය ගත්තත් මේ කියන ලක්ෂණ 7 තියෙනවා. මනස ගත්තත් මේකේ ලක්ෂණ 7 තියෙනවා. එහෙනම් හරි විදිහට අපි නිදහස් වෙන්නේ මේ ලක්ෂණ 7ම අපිට අවබෝධ වෙච්ච දවසට. එහෙනම් අපි ඇස කෙරෙහි නොයල්ම ඇති වෙච්ච දවසට, ඇස කෙරෙහි යල්ම නිරුද්ධ වෙච්ච දවසට, ආයතන හය කෙරෙහිම අර අනිත්‍යවත් එහෙම විරුද්ධ වෙච්ච දවසට අපි නිදහස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාම රූප. නාම රූප කියන්නේ පටිච්චසමුප්පාදයෙන් හටගත් දෙයක්. ඒ නාම රූපයේ තියෙන පටිච්චසමුප්පාදය මොකද්ද? විඥාන පත්‍යා නාම රූපං. නාම රූපයේ පටිච්චසමුප්පන්න දෙයක්, පටිච්චසමුප්පාදයෙන් හටගත් දෙයක් හැටියට තියෙන නාම රූපයේ ලක්ෂණ මොනවද? නාම රූප අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඊළඟට විඥානේ. ඔව්, විඥානේ තියෙන පරිසම්පාදේ මොකද්ද? සංකාරපත්‍ය විඥාන. එතකොට ඒකේ පරිසම්පන්නිය මොකද්ද? අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර සංස්කාරත් පටිච්චසමුප්පාදේ නිසා හටගත් එකක් අවිද්‍යාව නිසා හටගත් එකක් මේ සංස්කාරී ලක්ෂණ මොකද්ද අනිත්‍යයි සංකතයි පරිසමුප්පන්නයි කය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව අවිද්‍යාවෙත් මේ ලක්ෂණ තියෙන්නේ මොනවද? අනිත්‍යයි. සංකතයි. පරිසම්පන්නයි. ඔව් ඒකේ ගෙවි යන ස්වභාවයට ස්වභාවයෙන් යුක්තයි. වාය ධම්මං නැසී යන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට විරාග ධම්මං ඇල්ම දුර් වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ මේ කිය පටිසම්පාදේ තුර අංග කීයක් අපි කිව්වද? ඔක්කොම අංග කීයද එතකොට මේ? අංග ලක්ෂණ නෙමෙයි අහිවේ. අංග ජරා මරණ 1 2 භවය 3 උපාදාන 4 තණ්හාව 5 විඳීම 6 ස්පර්ශය 7 ආයතන 6 8 නාම රූප 9 විඥානෙ 10 සංස්කාර 11 ආයගම් ගණන් කළා 1 ජරා මරණ 2 ඉපදීම 3 භවය 4 උපාදාන 5 තණ්හාව 6 විඳීම 7 ස්පර්ශය 8 ආයතන 6 නාම රූප විඥානය සංස්කාර 12 අවිද්‍යාව. එතකොට පටිච්චසමුප්පාදේ පටිච්චසමුප්පාදේ අංග කීයක් තියෙනවද? එතකොට 12ක් තියෙනවා. එතකොට මේ 12 හටගන්නේ රටාවකින් නේද? 12 හටගන්නේ රටාවකින්. එක එකකට අදාළ රටාවකින් හටගන්නේ. එතකොට ඉපදීම හටගන්නේ නැහැ. ජරා මරණ හටගන්නේ ඉපදීමේ. ඒක තමයි ඒක සිද්ධ වෙන රටාව. ඉපදීම හටගන්නේ භවයෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. ඊළඟට භවය හටගන්නේ උපාදාන. ඒකම සිද්ධ වෙන රටාව. උපාදාන හටගන්නේ තණ්හාවෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. තණ්හාව හටගන්නේ විඳීමෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. ස්පර්ශය හටගන්නේ ආයතන 6ෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. ආයතන හටගන්නේ නාම රූපෙන්. ඒක තමයි සිද්ධ වෙන රටාව. නාම රූප හටගන්නේ විඥාණයෙන් සිද්ධ වෙන රටාව. විඥාණය හටගන්නේ සංස්කාරයෙන් සිද්ධ වෙන රටාව. සංස්කාර හටගන්නේ අවිද්‍යාව සිද්ධ වෙන රටාව. ඒක තමයි සිද්ධ වෙන රටාව. නමුත් මේ රටාව තුළ උපන්න දේ ලක්ෂණ හතකින් යුක්තයි. මොනවාද? අනිත්‍යයි, සංකතයි, පරිසමුප්පන්නයි, ක්ෂේවි යන ස්වභාවයෙන් යුක්තයි, නැසී යන ස්වභාවයෙන් යුක්තයි, ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුක්තයි, ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්තයි. එතකොට දැන් බලන්න හිතලා කෙනෙක්ට මේ කියපු විදියට මේ එකක් එකක් ගානේ පරිසම්පාදේ විස්තර කර කර විස්තර කර කර එයා විස්තර කර ගත්තා. එයට සෑහෙන පැහැදිලි තරමක දැනුමක් ගන්න බැරි වෙයිද? හැබැයි වසීමෙන් එකක් එකක් ගානේ හිමින් හිමින් සමහරට තනියම විග්‍රහ කර ගන්න බැරි නම් කොලයක් අරන් ලියන්න. මං හිතන්නේ ගොඩාක් අයට එහෙම තනියම මේ නුවණින් මෙනෙහි කර කර නම් ගන්න පුළුවන් කමක් නැහැ. නුවණින් මෙනෙහි කර කර ගන්න පුළුවන් කමක් නැහැ. එච්චර ප්‍රඥාවන්තයෝ මේ කාලේ නැහැ. හොඳම දේ තමයි කොල්ලයක් අරගෙන විස්තර කර කර ලියා ගන්න. දැන් අපි ගත්තොත් ජරා මරණ විස්තර කර කර ලියා, ජරා මරණ ඉපදීම, ඉපදීම විස්තර කර ලියා ගන්න. ඉපදෙනවා හතර ආකාරයට. ඒතර මේ කොයි ආකාරයෙන් ඉපදුනත් මේ ලක්ෂණ හතෙන් යුක්තයි. ඊට පස්සේ ලියා ගන්න ඉපදින්නේ භවය නිසා. ඊට පස්සේ ලියා ගන්න භවයේ තුන් ආකාරයි. මේ කොයි ආකාරයෙන් භවෙන් හටගත්තත් මේ මේ ලක්ෂණ වලින් නියුක්තයි. ඊළඟට ලියා ගන්න භවය නිකන් හටගන්නේ. භවය හටගන්නේ උපාදානෙන්. උපදීම මේ උපදීම උපාදාන මෙච්චර තියෙනවා. එතන මේ කොයි පාදයෙන්කට ගත්තත් මේ මේ ලක්ෂණක ලඩු ගන්න ලියන්න පුරුදු වෙන්න. එතකොට කාලයක් යනකොට මේක මතක හිටි. මොකද දැන් අපිට අර ප්‍රඥාව නැති නිසා අහුවා කියලා ඒ ශ්‍රවණයෙන් ගන්න බෑ. දැන් කාලේ ශ්‍රවණයේ ප්‍රමාණවත් නෑ. ශ්‍රවණයේ කරලා ඒක තමන් උපායක් හරි ගස්ස ගන්න ඕනේ. ඒ කාරණේ ධාරණය කර ගැනීමට, ධාරණය කර ගන්නවා කියන්නේ මතක තියාගන්න. මතක තියාගන්න එක හරියට කළේ නැත්නම් මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒක අවුලක් ඒක. ඊට පස්සේ මෙනෙහි කරගන්න බැරුණාට පස්සේ ඒකේ හිත පහදින් නැතු යනවා. පහදින් නැතුනට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. අමතක වෙලා ගියාට පස්සේ අමතක වුණේ මොකද්ද? ශ්‍රුතය. නොපිහිටියේ මොකද්ද? ශ්‍රුතය. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා අයිමුණිය මොකද්ද? සීකපලි. ඒකයි. එතකොට මේ සීකබල අහිමි වෙන්නේ ඒකට උවමනා කරන උත්සාහය නැති කමින්. ඒකට තමම්ම උත්සාහ. මොකද අකුසලයේ හොඳට හිත පිහිටවනවනේ මේ කාලේ. කවුරු හරි බැන්නොත්, සැර දෑවොත්, ඇලපිලි ඉස්පිලි ගානේ පිහිටනවා හිත. මෙහෙම කිව්වේ මට. මං ගියා මෙහෙම බැලුවේ. මං එනකොට කාර්ල කෙල්ල ගහලා ගියා. කියලා එකක් ගන්න හිත පිහිටනවා. ඒ මොකද? මොකද හේතුව? අපේ හිතේ තියෙන පිරිහෙන ස්වභාවය. එතකොට පිරිහෙන ස්වභාවය තුළ හිත පිහිටන්නේ පිරිහෙන දේවල් වල. එතකොට පිරිහෙන යෝගයේදී හිත ශ්‍රේෂ්ඨ දේක පිහිටන්නේ නැහැ. හිත පිහිටන්නේ මොකේද? පිරිහෙන දේවල් වල. ලාමක දේවල් හිත වේගෙන් පිහිටනවා. හොඳ දේවල් වල හිත පිහිටන්නේ නැහැ. මේ අහනවා මේ යනවා ආය නිකන් මතක නැහැ නිකන් හීනයක් දැක්කා වගේ. දැන් හීනේ දැක්කට මතක හිටින්නේ නැහැ. ඒ වගේ. ඒකට මොකද්ද අපි කරන්න ඕන? අර විදිහට ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඒකී භාග්‍යතුන් වහන්සේ සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා මේ පටිච්ච සමුප්පාදය ඔය විදියටම දැනගත්තොත්. මොකද්ද පටිච්ච සමුප්පාදය ඔය විදියටම දැනගන්නවා කියන්නේ? කියන්න බලන්න. ඔව් කියන්න. ඈ කියන්න පැහැදිලිව කියන්න බය නැතුව. ජරා මරණ හටගන්නේ ඉපදීමෙන් කියලා දැනගත්තොත්. ඊළඟට ඉපදීම හටගන්නේ භවයෙන් කියලා දැනගත්තොත්. ඊළඟට භවය හටගන්නේ උපාදානයෙන් කියලා දැනගත්තොත්. ඊළඟට උපාදාන හටගන්නේ තණ්හාවෙන් කියලා දැනගත්තොත්. තණ්හාව හටගන්නේ විඳීමෙන් කියලා දැනගත්තොත්. විඳීම හටගන්නේ ස්පර්ශයෙන් කියලා දැනගත්තොත්. ස්පර්ශ හටගන්නේ ආයතන හයෙන් කියලා දැනගත්තොත්. ඊළඟට ආයතනය හටගන්නේ නාම රූපයෙන් කියලා දැනගත්තොත්. නාම රූප හටගන්නේ විඥාණයෙන් කියලා දැනගත්තොත්. විඥාණය හටගන්නේ සංස්කාරයෙන් කියලා දැනගත්තොත්. සංස්කාර හටගන්නේ අවිද්‍යාවෙන් කියලා දැනගත්තොත් එක කොටසක්. ඊළඟට යම් කලෙක මේ පටිච්ච සමුප්පාද ධර්මයක් ඒ විදිහම දැනගත්තොත්. ඒ කිව්වේ ජරා මරණ අනිත්‍යයි කියලා දැනගත්තොත්, සංකතයි කියලා දැනගත්තොත්, පටිච්ච සම්පන්නයි කියලා දැනගත්තොත්, සෙවියන ස්වභාවයක් කියලා දැනගත්තොත්, නැසියන ස්වභාවයක් කියලා දැනගත්තොත්, ඇල්ම දුරුකල යුතු ස්වභාවයක් කියලා දැනගත්තොත්, ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයක් කියලා දැනගත්තොත්, ඊළඟට ඒ ආකාරයෙන්ම ඉපදීම ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම භවය ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම උපාදාන ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම තණ්හාව ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම විඳීම ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම ස්පර්ශය ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම ආයතන හය ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම නාම රූප ගැන දැනගත්තොත්, ඒ ආකාරයෙන්ම විඥානය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම සංස්කාර ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම අවිද්‍යාව ගැන දැනගත්තොත් ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයත් ඒ ආකාරයෙන්ම දැනගෙන පටිච්ච සමුප්පන්න ධර්මයත් ඒ ආකාරයෙන්ම දැනගත්තොත් මේක කල් ලස්සන කතාවක් කියනවා සම්මප්පඤ්ඤා සුරිට්ඨා හොಂತಿ එයා මනා ප්‍රඥාවෙන් දැක්කොත් මොකෙන්ද මනා වූ ප්‍රඥාවෙන් මේක දැක්කොත් එතකොට එයාට තමන්ගේ අතීතය ගැන සැක හිතෙන්නේ නැහැ කියනවා පරිසම්පාදේ මේ විදිහටම දැනගත්තොත් අතීතයේ ගැන සැක හිතෙන්නේ නැහැ කියලා කියනවා අතීතෙ මං කොහොම වෙලා වුණාද මන්දා අතීතෙ මං උන්නේ නැතු අද මන්දා එහෙම හිතන්නේ ඔව් මම මේ සංසාරේ ආපු නැද්ද කලින් ඇවිල්ලා නැද්ද දන්නේ කියලා ඒ විදිහට අර සැක සංකා අතීතයේ ගැන සැක සංකා හටගන්නේ නැහැ කියනවා ඊළඟට අනාගතය ගැන මං ආයේ අනාගතේ උපදීද දන්නේ නැහැ මං අනාගතේ උපදින්නේ නැද්ද දන්නේ නැහැ අනාගතයක් තියේවිද දන්නේ නැහැ කියලා මේ විදිහේ සැක සංකා මේ විදිහේ සිතිවිලි පස්සේ කල්පනා කර කර යන එක ඒක නැතු යනවා කියනවා අතීතය ගැන සිතිවිලි හිතේ තමන් අතීතේ කොහම වෙලා හිටියද දන්නේ කවුරු වෙලා හිටියද දන්නේ මොන නමින් හිටියද දන්නේ මොන විදිහ හිටියද දන්නේ මේ වගේ අපිට දැනගන්න ආසාවක් තියෙනව නේද සාමාන්‍ය මිනිස්යාගේ මං අතීතේ කොහම වෙලා හිටියද කවුරුත් ආස අතීතේ රජවරු වෙලා රජිනිය වෙලා ඉන්න ඉතින් අහනවා කොහොමද දන්නේ මං අතීතේ රජ වෙලා හිටියද දන්නේ ප්‍රාදේශීය රජෙක් වෙලා හිටියද දන්නේ ඇමතිෙක් වෙලා හිටියද දන්නේ කිකේ ඕවා අතීතේ මං රජිනක් වෙලා හිටියද කුමාරිකාවක් වෙලා හිටියද දන්නේ නැහැ කියලා මේ විදිහට තමන්ට ආඩම්බර වෙන දේවල් අතීතේ මං ගැන වෙලා තියෙනවද දන්නේ නැහැ කියලා හිතේ තියෙනවා. ඇයි හේතුව? අතීතයේ ජරා මරණ හටගත්තේ ඉපදීම නිසා කියලා මෙනෙහි කරපු නැති එක. ඉපදුනේ භවය නිසා කියලා මෙනෙහි කරපු නැති එක. භවය හටගත්තේ උපාදාන නිසා කියලා මෙනෙහි කරපු නැති එක. එතකොට අතීතයේ වුණා නම් අතීතෙත් මේ විදිහට තමයි උනේ කියලා යාට පැහැදිලි වුණාම අර අතීතේ මොන රජවරයෙක් කියලා මොන සිටිවරයෙක් කියලා මොන නම්බුනා මේතෝ හිටියත් ඒ කිසි එකක් ඇයි අර ලක්ෂණ හතින් යුක්තයි ඔක්කොම. ඊළඟ අනාගතේ දැන් අනාගතේ අපි කියමු අනාගතේ මොන විදිහට හිටියා මොන විදිහේ අම්මන් කොහොම වෙයිද දන්නේ මං කවුරු වෙයිද දන්නේ නැකේක අපි කල්පනා කරනවා කිව්ව අනාගතේ ගැන. එහෙම අනාගතේ කොහොම කල්පනා කරත් ඒ කොහෙත් තියෙන මොකද්ද? ඉපදෙනවා නම් භවපත්‍යා ජාති. භවය හට ගන්නවා නම් උපාදානපත්‍යා භව. මේ විදිහට සම්පූර්ණ එතකොට අතීතයේ රටාව පටිච්ච සමුප්පාදේ අනුවමනෙහි කිරීම. අනාගතය පටිච්ච සමුප්පාදේ අනුවමනෙහි කිරීම. වර්තමානයේ මම මෙහෙම කෙනෙක් මම මේ පෞලී මම මේ පරම්පරාවේ අපේ පරම්පරාව මෙහෙමයි අපි මෙහෙම හිටියේ මෙහෙම හිටිය කී කල්පනා කරනවානේ එහෙම නැතුව වර්තමානෙත් පටිසම්පාදින් බලනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේව දාලා එහෙම වෙනවා නම් එයා අරමුකුත් හට ගන්න කියන සැකයක් සැකයක් ඊළඟට ඒව ගැන කල්පනා කර හිත ඇවිස්සින මට මතකයි ඉස්සර ඔය ලංකාවේ තිබුණා ඔය මට මතකයි මොකද්ද ඒකට කියන්නේ අර දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා අර පත්තිරෝල එකේ කියලා බලපු කාලයක් තිබ්බේ හොඳට හම්බ කරගෙන ගියායි මිනිස්සු ඇවිල්ලා අර ඉස්සර මට මතක ඔය ආනන්ද මහත්මයාගේ පොත්වල තිබ්බා නාඩි වාක්‍ය ආන්න අහලා තියෙනද ඔක නාඩි වාක්‍ය කියලා බිස්නස් කාර්ය වගේ කියලා හොඳට සුද්ධි දාලා ගියා අපේ මිනිස්සු පොලිමේ ගියා ඔය මට මතකද කොල්ලපිටිය මම ඉස්සර කොළඹින්න කාලේ මට මතකයි ඒක පරිච්ඡේද 15ක් තියෙනවා. ඒක පරිච්ඡේදයකට රුපියල් 5000ක් ගන්නවා. 5000ද 2000ද ගන්නවා. ඉතින් එතකොට එකක් එකක් ගන්න කලින් ආත්මෙ හිටපුවා. ඊළඟට ලබන ආත්මෙ කොහෙද යන්නේ? මේ මිනිස්සු ටික පොලිමේ යනවා. ඉතින් අර මනු එතකොට ඒක කියන මිනිස්සයා මෙහි රත්තරම් පුරෝගෙන මෙහි පුරෝගෙන මෙහි පුරෝගෙන කාගේ සල්ලිද? අර මොඩියන්ගේ සල්ලි. ඇයි මේ හේතුව මොකෝ? පරිසෝම්පාදේ දන්නේ නැතිකම. අපිට මෙහෙම වෙනවා අතීතේ මෙහෙම හිටියා අනාගතේ මෙහෙම ඉන්නවා අනා අර්ථමානි මෙහෙම වෙනවා කිය කී කවුරුරි කියනවා. ඒක පස්සේ දුන. ඇයි අපි කුතුහලයක් තියෙනවා. අපි මේ කුතුහලේ සංසිඳව ගන්න තමයි යන්නේ. ගිහලා ඉතින් ඔන්න යන්තම් කීයක් හරි අරගෙන ගිහලා ඔන්න එකපාරක් කීයක් මේ චැප්ටර්ස් දෙකක් තුනක් කියව ගන්නවා. ඊට පස්සේ ආයේ තව කීපක් කියව ගන්නවා. මෙහෙම තමයි යන්නේ. ඊට පස්සේ ඊළඟ ආත්මේ කීයද? ඒකටත් සල්ලි ගෙවන්න ඕනේ. ඔන්න ඊළඟ ආත්මේ බලා ගන්න. ඔක්කොම ඉතින් මහත් අපිත් එක්ක ඔය කොළඹ මහත්තුරු නෝන ඇවිල්ලා කියනවා මෙහෙම ගියා. ලබන ආත්මේ උපදින්නත් ඔක්කොම උපදින්නේ තමිල්නාඩුවේ. එහෙ කියන උපදින්න තියෙන්නේ. ඉතින් මේ මොඩි මිනිස්සු සතුටු වෙලා ඉනවා මං එහෙ උපදින්නේ කියන්නේ. එතකොට බලන්න බුදුදහමෙන් බුදුදහම ලැබුණේ නෑනේ. දැන් බලන්න මේක කියනවනේ පටිච්ච සමුප්පාදයේ මේ විදිහට ඉගෙන ගත්තොත් පටිච්ච සමුප්පන්නයි කියලා මේ විදිහට ඉගෙන ගත්තොත් අතීතය ගැන තියෙන කුතුහලෙ නැතු යනවා. අනාගතය ගැන තියෙන කුතුහලෙ නැතු යනවා. වර්තමානයේ කුතුහලෙ නැතු යනවා. තං කිස් හේතු. ඒ මොකද හේතුව? එහෙම තමයි මහණෙනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයාට ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්චසමුප්පාදේ අවබෝධ වීම. මේ පටිච්චසමුප්පාදෙන් උපන්න දේවල් අවබෝධ වීම. කොච්චර තමන්ව කුතුහලෙන් නිදහස් කරනවද? මොනතරම් දෙයක්ද? ඉතින් ඒ නිසා අපටත් මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පන්න ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහිනද සදහම් වැඩසටහන සඳහා ඔබටත් දායකත්වය ලබා ගත හැකි. විමසීම් 0112571471 සහ 0712 32 88 87.